2014 වසරේ 3 මාසේ 25 වෙනිදා භාවනා වැඩසටහන. පොත්වල පාඩම් කීමක්වත් බුදුහාමුදුරුවෝ මෙසේ මෙසේ මේ මේ තැන්වල මෙහෙම දේවල් කියලා තියෙනවා කියලා කීමෙන්වත් ඉගැන්වීමෙන්වත් මෙතන ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ. එදා බුදුහාමුදුරුව මිනිස්සුන්ට කිව්වේ තවත් කෙනෙක් කියපු දෙයක් නෙමෙයිනේ. මේ හවල් කෙනෙක් හවල් තැන කියනවා කියන සිද්ධියක් කිව්වේ බුදුහාමුදුරුව නෑ. බුදුහාමුදුරුව එතෙන්ට ගිහිල්ලා මේ මිනිස්සයාගේ තියෙන ප්‍රශ්නෙට කතා කළා මිසක් අර ස්තෝත්‍රයක් සූත්‍රයක් ගාතාවක් එහෙම මොකවත් දේශනාවක් නෑ. ඒ වගේම අදත් අවශ්‍ය කරන්නේ අපේ ධර්මයේ මෙහෙම මෙහෙම දේවල් කියලා තියෙනවායි කියන දැනුම නෙමෙයි. ඒක නෙමෙයි වැදගත්. ඔබේ මේ වර්තමානයේ තියෙන ගැටලුවට පිළිතුරකුයි අවශ්‍ය කරන්නේ. එකක් තමන් දැනගන්න ඕන, මේ මනස කියන තැන ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව තමයි මම ඒක හරියට නොහඳුනාගත් ස්වභාවයක් තියෙනවා, පාලනේ නැති ස්වභාවයක් තියෙනවා, මෙතන ඒ නිසා දුකක් තියෙනවා, මනස පීඩා පමුණවන ස්වභාවයක් තියෙනවා. මනස දැන් මේ මොහොතේ පීඩා පමුණන්නේ නැති වුණත් අනාගතයේ හෝ පීඩා පමුණවන ස්වභාවය තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් ඒක අපි තේරුම් කරගන්නවා. දුක්ඛ සත්‍ය. එතන පීඩා පමුණවන ස්වභාවයක් තියෙන බැවින් තාම ප්‍රවේශමින් හඳුනාගෙන බොහෝම අවධානයෙන් පරිහරණය කළ යුතු දෙයක්. දැන් පීඩා පමුණවන සත්තු තමයි අලි. තහගියොත් පීඩා පමුණවන. මනසත් ඒ වගේ නෙමෙයිද? ඒ වගේ. ඒවල අලියෙක් හොඳට කාලයක් මෙල්ල කරලා හොඳටම මෙල්ල වෙනවා. මෙල්ල වෙලා තීද්දිත් මොකද කරන්නේ? ඒත් දඟවැල් දෙකක් දාලා තමයි කකුල් දෙකට ගෙනියන්නේ. ඇවිදින්න ප්‍රමාණයට මට්ටමට දඟවැල් දෙකක් දාලා ගෙනියනවා. එහෙමත් නැත්තම් අර බය වෙන්න අනින හෙන්ඩුවක් තියෙනවා. ඒ හෙන්නුව තියාගෙන බය කරගෙන පාලනය කරගෙන තමයි යන්නේ. එහෙම තමයි තියෙන්නේ. ඉතින් අපේ මනසත් එහෙම තමයි. සචිත්ත පරියෝ දපන සිත මනාව පූර්ණව දමනය කරන්න ඕනේ කියන කාරණේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මැජික් එකක් වගේ එක පාරට පටස් ගාලා සංසුන් වෙන්න ඕන කියලා. සමහරලාට හිතෙන්න පුළුවන් මේ දේශකයාගේ තියෙන බණෙන් මේ වැඩේ කෙරෙන්න ඕන. එහෙම කරන්න බෑනේ. තමන්ගේ ඥානනය අනුවත්, දේශකයාගේ දේශනාත්මක ගුණය අනුවත්, සිතුවිලි හසුරවන ක්‍රමවේදය අනුවත් තමයි ඒ දේවල් ඒ සිද්ධ වෙන්නේ. එහෙම නැතු ඒක මැජික් එකක් වගේ කරන්න බෑ. ඊළඟට සියලුම දුක් පීඩා නැති කරන්නත් බෑ. දැන් කායික පීඩා වගේ දේවල් ඒක බුදුරජාණන් වහන්සේට උනත් යපහසුතාවල් වේදනාවල් තියෙනවා. නේද? දැන් පිරුණුවම් පාන මොහොතේදී මේ ලොකු පිපාසයක් ඇති වුණා. ලේ අතිසාරය කියන පෝගේ හැදිලා කොච්චර හරි ලී යනවා. ඉතින් උන්වහන්සේට පිපාසයට වතුර ටිකක් ගේන්න කිව්වහම නොදුරින් තියෙන පොඩි ඇලකට ගිහිල්ලා ඉතින් වතුර ටිකක් ගේන්න ගියාම කරත්ත ගිහිල්ලා එතන මේ බොර වෙලා තිබුණා. ඉතින් ආනන්ද හැඳුරු නැවත ආවා. එතන වතුර බොරයි ස්වාමීනි ගන්න බෑ කියලා. කමන්නේ ආනන්ද වතුර ටිකක් අරන් එන්න කියලා කිව්වා. ආයි යනකොට එතන වතුර ටිකක් අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ඉතින් පිපාසය නිවන්න තුනගේ තරම් පිපාසයක් ඇති වුණා. කායිකව දැනෙන පිපාසය අපහසුතාවය. ඉතින් ඒ කායිකව දැනෙන පීඩාවල් නැති කරන්න බෑ කාටවත්. දැන් නමුත් ඒක මානසිකව දැනෙන ගැඹුරින් දැනෙන පීඩාව පමණයි නැත්තේ. සාමාන්‍ය විදියට හිතන්නත් පුළුවන්, ධර්මය අවබෝධ කරගත්ත කෙනෙකුට විශේෂයෙන් හිතන්නත් පුළුවන්. ඒ විශේෂයෙන් හිතන ක්‍රමය තමයි ධර්මානුකූලව බැලීම. ධර්මය කියන වෙලාවට අපි ධර්මානුකූලව බැලලා මේ ඇත්තන්ට උන් ධර්මානුකූලව ගැන කතා කරනවා. ඊළඟට අපි සාමාන්‍ය ක්‍රියාදාමයක ක්‍රියාත්මක ක්‍රියා කරනකොට ඊට අදාළ ආකාරයට ඒ ස්වභාවයට අනුව ඊට අනුරූපීව අනුගතව ඒක කරනවා. එච්චරයි. කතා බහ කරනවා එච්චරයි. තමන් සතුව තමයි අර විශේෂ දැක්ම තියෙන්නේ. ඒක ඥානනයක්, ඒක ගුණයක්, ඒක. ඒක තමන්ගේ මනස සැපසලසවන දෙයක්. නැත්තම් අපි පිටතින් හැමතිස්සෙම ධර්ම ස්වභාවයක් නෙමේ ගන්නෙ. ඒ පුජ්‍යලානුරූපීව ස්වභාවයක් අරගෙන ඊට අදාළව කතා කරන්න පවතින නිදහස තියෙනවා. නමුත් සමහර අය නම් ඉන්නවා මේ වැට කඩලු දා ගන්නවා, මම සැරෙන් කතා කරන්න හොඳ නෑ කියලා. මොන තරම් සැරක් ආවත්, වේගයක් ආවත් බොහෝ පාලනය කරගෙන අර සැරෙන් කතා කරන්න හොඳ නෑ කියන පදනමින් හිතින් හිමින් කතා කරනවා. අර සර්පයෝ වර්ගයෝ කීප දෙනෙක් ඉන්නවනේ, හතර දෙනෙක් පෙන්නවනේ. ඒ වගේ සමහර සර්පයේ ඉන්නෝ ඒගොල්ලෝ සැර නැහැ. දෂ්ට කරනෝ සැර නැහැ. ඉතින් ඒ ධර්මඥානය ලබාගත් අය තන්නේ වගේ කොච්චර දෂ්ට කරත් දැන වැදුනත් ඒකේ අවසාන කෙලවරේ තියෙන්නේ මොකද්ද? දැහැමි බවක් තියෙන්නේ, යහපත් බවක් තියෙන්නේ, අනත්තයක් කරන්නේ නැහැ. නමුත් සමහර සර්පයේ ඉන්නෝ දෂ්ට කරනෝ, ඒවලට විස නැහැ. නිහඬව ඉන්නෝ. පස්සේ මොකද කරන්නේ? පස්සේ මොකද වෙන්නේ? පස්සේ විස නැගිනවා. සමහර සර්පයෝ ඉන්නේ එවලේට විසයි. ගහපු ගමන් ලොකු විසක් වේදනාවක් දැනෙනවා. හැබැයි පස්සට මොකද වෙන්නේ? වේදනාව විස නැතු වෙනවා. සමහර සර්පයෝ ඉන්නේ එවලටත් හරිම විසයි, පසුවත් හරිම විසයි. මිනිස්සුන්ගේ ස්වභාවය ගැන තමයි මේ මතක් කරේ. මිනිස්සුන්ගේ චිත්ත ස්වභාවය ගැන තමයි මතක් කරේ. මේ හතර වර්ගයේ මිනිස්සු මේ සමාජය තුල ඉන්නව, පවතිනව. දැන් මෙතෙන්දී පින්නතුන්ට තියෙන වගකීම තමයි, දහම තමයි, මුලින්ම තමන්ගේ සිත තේරුම් ගැනීම නෙමෙයි, අතහැරීම. අතහැරීම තමයි තේරුම් ගැනීම කියලා කියන්නේ. සිත අතහැරීම. ඕනම ප්‍රශ්නයක් අතහැරීමෙන් විසඳන්න පුළුවන්. ඕනම ප්‍රශ්නයක් පිළිතුරු සැපයීමෙන් විසඳන්න බැරි වුණාට අතහැරීමෙන් ඕනම ප්‍රශ්නයක් විසඳන්න පුළුවන්, විසඳෙනවා. ඒක තමයි ස්වභාවය. ප්‍රශ්න කියලා කියන්නේ කරුණක්. ඒ කරුණ ස්පර්ශ කිරීමෙන් ප්‍රශ්නයක් කියලා කියන්නේ දැනෙන ස්වභාවය. හරියට කම්බියක් අල්ලගෙන ඉන්නෝ, ඒ කම්බිය දිගේ එන තරංගයක් වගේ. ඊපස්සේ කම්බිය අල්ලගෙන ඉන්න තුරු වදිනවා. ඒ වගේ ප්‍රශ්නත් මිනිස්සු අල්ලගෙන ඉන්න නිසා තමයි මිනිස්සුන්ට ප්‍රශ්න වශයෙන් එන්නේ. ඒ නිසා ඒ ප්‍රශ්න තමා තුළට පැමිණෙන සාධකය අල්ලගෙන ඉන්න එපා. අතහැරලා දාන්න. මොනවද? ප්‍රශ්න ඇති කරන සාධකය තමයි සංඥාව. ප්‍රශ්න ඇති කරන සාධකය තමයි තණ්හාව. ප්‍රශ්න ඇති කරන සාධකයේ තමයි වේදනාව. ප්‍රශ්න ඇති කරන සාධකයේ තමයි ඕනෑකම. ඕනෑ එපාකම. ඒ දෙකම තමන්ගේ ඕනෑකම. අපි ගොඩාක් දේවල් දන්නව, ධර්ම කරුණු දන්නව, බලනකොට ඒව පුළුල්ව තේරුම් අරගෙන නැහැ. ඒව පුළුල්ව තේරුම් ගන්නේ නැති නිසා මතු පිටින් තේරුම් අරගත්තා කියලා හිතුවට ඒක තව විශ්ලේෂණය කරලා බලනකොට ඒකේ ගැටලු තියෙනවා, ප්‍රශ්න තියෙනවා. හරියට දත් දොස්තර කෙනෙක් දතක් ගලවලා අයින් කරනවා. අයින් කළා දැන් දොස්තර හොරොඳට බැලුවා, පරීක්ෂා කරලා බැලුවා, හොඳයි දැන් කියලා පිරිසුදු කරලා පුළුන් කෑල්ලක් තියලා මිනිස්ස යවුවා. ටික දවසක් යනකොට ආයි ඉදිමෙනෝ, ආයි කකියනෝ, කැක්කුම් එනෝ. දැන් දොස්තර කිව්වා හරි කියලා. ඒ ආයි මොකද වෙන්නේ? ආයි බලන්න යනවා. ආයි බලන්න ගියාම මොකද කියන්නේ? මේ හුන්සලට කෑල්ලක් විතර පොඩි කෑල්ලක් අන්න ආයි මේ තියෙනවනේ මේක ඇස්සේ. ඒක නිසා මොකද වුනේ? අර දත තියෙන කෙනාට වේදනාවක් හටගත්තා, ඉදිවීමක් හටගත්තා, කැක්කුමක්. ආයි වෛද්‍යවරයා ඒක පරීක්ෂා කරලා බලලා ඒ හුන්සලට කෑල්ලත් අයින් කරනවා. අන්න ඒ වගේ තමයි අපේ මේ මනසෙත් ලොකු කෙලෙසුත් අයින් කරන්න ඕන, පොඩි කෙලෙසුත් අයින් කරන්න ඕන. ඒ නිසා තමයි පරීක්ෂාකාරී වෙන්න. ටික දවසක් බලන්න. ඒ බලාගෙන සිටීමෙන් තමයි, පරීක්ෂා කාලයක් කිරීමෙන් තමයි ඒ දෙක ස්නෙට්ටාවට සුව කරගන්න පුළුවන්. මේක සම්මා දිට්ඨික ඥාන දර්ශනයක්. ඊට පස්සේ ඥාන දර්ශනයේ මට්ටමින් තමන්ට තියෙන මානසික ස්වභාවය තේරුම් කරගන්නත් ඕන, නැති මානසික ස්වභාවය තේරුම් කරගන්නත් ඕන. දැන් තමන්ු තමන්ගේ ජීවිතේ කරන්න පුළුවන් දේවල් මොනවද කියලා තමන් තේරුම් අරගෙන ඉන්නව, කරන්න බැරි දේවල් මොනවද කියලා තේරුම් අරගෙන ඉන්නව. එහෙම තේරුම් අර ගැනීම හොඳයි නේද? හා. ඒ කියන්නේ මට රිය පදවන්න බෑ කියලා උන කෙනෙක් තේරුම් ගන්නවා. ඉතින් බැරි නම් බෑ කියලා ඒක තේරුම් අරගෙන ඒක නොකර ඉන්නව ඇරෙන්නේ, හැම දෙයක්ම පුළුවන් කියලා පදවන්න ගියොත් මොකද වෙන්නේ? අනතුරු සිද්ධ වෙනවා. අන්න ඒ වගේ දර්ශනයක් තුල, මාර්ගඥානයක් තුලත් පත් වුණාට පස්සේ යාට ලැබෙන යම් ප්‍රතිලාභ කොටසක් තියෙනවා. ඒ ප්‍රතිලාභ කොටසට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. නේද? දැන් හම්බෙන පඩියට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑනේ. ඈ දැන් තමන්ට හම්බෙනවා රුපියල් 25000ක පඩියක්. දැන් එයා ලක්ෂ 25000ක දේවල් බලාපොරොත්තු වුණොත් ඒ කරන්න බෑ. ඒ වගේම මේ ධර්ම කරුණ වලදී දැන් පළවෙනි දර්ශන ඥාලයට ඇවිල්ලා රහතන් වහන්සේ කෙනෙක්ගේ ගුණ, බුදු කෙනෙක්ගේ ගුණ තමන් තුලින් දකින්න උත්සාහ කරොත් මොකද වෙන්නේ? ඒක හරියට අර 25000ක පඩියක් කරා ලක්ෂ 25000ක ප්‍රතිලාභ බලාපොරොත්තු වෙනා වගේ වැඩක්. ඒකෝ තමන්ගේ පාරමිතාව කොච්චර දුරද පූර්ණේ වෙලා තියෙන්නේ කියලා තමන් දැනගන්නටත් ඕන. තමන්ට ඒ තියෙන අවබෝධඥානයේ ප්‍රමාණයට තමන්ට විඳින්න තියෙන ප්‍රමාණය කොච්චරද කියලත්, එහෙම නැත්නම් ගැටලු ප්‍රමාණය කොච්චරද, විසඳුම් ප්‍රමාණය කොච්චරද කියන එකත් අපි හරියට තේරුම් කරගන්න ඕන. එහෙම තේරුම් කරගැනීමෙන් මේ දේවල් ස්වභාවයක්, මේ දේවල් අස්වාභාවික තත්වයක්, මේ දේවල් තමයි අවබෝධාත්මක ඥාන දර්ශනයේ තත්වය කියලා එයා තේරුම් කරගන්නවා. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය. ඒ දුක් නැති කරනවා. හැම දෙයක්ම දුක නම් මහණෙනි එක අතහරින්න. ඕනම දෙයක් දුක නම් ඒකේට තියෙන විසඳුම මොකද්ද? අතහැරීම එක. යංකෝ භික්ඛු දුක්ඛං తත්‍ර ත්‍රේ චන්දෝ පහතබ්බෝති. මහණෙනි යමක් දුක නම් කල්පනා කිරීමෙන් හරි මොනවා හරි කිරීමෙන් දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් කෙරෙහි කේන්ති ගැනීම. තවන්න දුකක් වගේ තේරෙනවා නම් මොකද කරන් තියෙන්නේ? ඒක අතහැරලා දානවා. එයාට ආශිර්වාද කරන්න ඕනත් නැහැ. එයාට වෛර කරන්න ඕනත් නැහැ. අතහැරිය. අතහැරීම තුළ තවන්න තියෙනවා මානසික විමුක්තිය, චේතු විමුක්තිය. ඒ චේතු විමුක්තිය තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන සැබෑ මෛත්‍රිය. සැබෑ මෛත්‍රිය චේතු විමුක්තිය. සියලු සත්වයෝ සූපත් වේවා කියන්නේ ඒක මෛත්‍රිය නෙමෙයි, ඒක කරුණාව. බුදුහාමුදුරුවන්ගේ චේතු විමුක්තික මෛත්‍රිය කියලා කියන්නේ මෙත්තායි භික්ඛවේ චේතු විමුක්තිය. මෛත්‍රිය කියන්නේ මහණෙනි චේතෝ විමුක්තියට කියන කතාවක් නිසා සීල සත්‍යෝ සූපත් වේවා කියන කතාවක් නැහැ. ඒක වෙනම එකක් තියෙනවා. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වා කියලා කියනවා. මේ සීල සත්‍යෝ භවයෙන් නිදහස් වේවා කියලා කිව්වා මිසක් බුදුහාමුදුරුවෝ මේ අර බාහිර වශයෙන් සෙත් පැතීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. භවයෙන් නිදහස් වීමයි සැපේට හේතුව කියලා එතනත් මතක් කරන්නේ. භවන්තු සුඛිතත්වා කියලා කියන්නේ මේ භවයෙන් නිදහස් වේවා කියලා. සියලු සත්වයෝ භවයෙන් නිදහස් වේවා. භවයෙන් නිදහස් වුණොත් විතරයි ඒ සත්වයන්ට සැනසෙල්ලක් තියෙන්නේ කියලා බුදුහාමුදුරු දකින්න නිසා. නැත්තම් කන්න තිබුණත්, බොන්න තිබුණත්, නිරෝගීකම තිබුණත්, ලස්සන තිබුණත් ඒවයින් සැපයක් තියනවද? නෑ. ඒ නිසා ඒව ලැබෙන්නේ කියලා මිනිස්සුන්ට මතක් කරන්නේ නෑ. ඒව ලැබෙන්න කියලා මිනිස්සුන් මතක් කරන්නේ නැහැ බුදු කෙනෙක්. එතකොට සංසාරය කියන එක අසුරු සැනක්වත් අගය කරන්නේ නැහැ කියනවා. සංසාරය කියන්නේ මේ මොහොතේ ඉන්නෙත් සංසාරේ මිනිස්සුයෝ. ඒ කියන්නේ මේ මොහොතේ මේ පවතින චින්තනය ලෝතර බුදු කෙනෙක් අගය කරන්නේ නැහැ. තව ඉස්සරහට පවතින චින්තනයත් බුදු කෙනෙක් අගය කරන්නේ නැහැ. මෙතනින් නිදහස් වීමම තමයි අගය කරන්නේ. ඒ නිදහස් වීම කරගන්න තියෙන්නේ මේ ධර්මයෙන් උපකාරක අරගෙන. ධර්මයෙන් උපකාරක අරගෙන ඥානය මෙහෙවලා යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් ස්පර්ශ කළා ඒ ගුණය පහළ කරගන්නවා. මේ තියෙන වැරදි දෘෂ්ටියක් තියෙන. ඒකට කියනවා මිත්‍යා දෘෂ්ටිය. එතකොට ඕනම දෙයක් කෙරෙහි පුජ්‍යලත්වයෙන් වැරදි දෘෂ්ටියකින් බැලුවහම මොකද වෙන්නේ? ඒට අනුරූපීව සිතුවිලි පහළ වෙන්න පටන් ගන්නවා. සම්මාදිට්ඨියකින් බැලුවහම මොකද වෙන්නේ? සම්මාදිට්ඨිය කියලා කියන්නේ සමනය කළ දෘෂ්ටි ඇති. එයාට වේදනාවක් දැනේද? සඤ්ඤාවක් දැනේද? සංස්කාර දැනේද? විඥානය දැනේද? නාම රූප දැනේද? සලායතන දැනේද? සලායතන වලට එයිද සම්මාදිට්ඨියකින් බලනකොට? නෑ. සලායතන නිරෝධෝ, පස්ස නිරෝධෝ, වේදනා නිරෝධෝ, තණ්හා නිරෝධෝ, භව නිරෝධෝ වෙලා තමයි සම්මාදිට්ඨියකින් බලනකොට ඒ දර්ශනය පහළ වෙන්නේ. ඒකට කියන ධර්මයේ දහම්මැස, සදහම්මැස. සදහම් ඇස තුළ කිසිම ආගමක්, වර්ගයක්, ජාතියක්, කුලයක්, ගෝත්‍රයක්, පක්ෂයක්, පාටක්, බේද බින්නකමක් කිසි දෙයක් තියාගන්න හොඳ නෑ. මොකද සත්‍ය කියන්නේ පොදුවේ මිනිස්යන්ට තියෙනා උදයක් මිසක් ඒක බුදුහාමුදුරුවන්ටවත් මටවත් වෙන ශාස්ත්‍රවරයෙකුටවත් අයිති දෙයක් නෙමෙයි. මේක ලෝක ස්වභාව ධර්මය. බුදු කෙනෙක් ඉපදුනත් නැතත් ලෝකේ නිවන තියෙනවද නැද්ද? තියෙනවා. බුදු කෙනෙක් ඉපදුනත් නැතත් ලෝකේ දුක තියෙනවද නැද්ද? තියෙනවා. විසඳුමත් ලෝකේ තියෙනවා, දුකත් ලෝකේ තියෙනවා. ඉතින් මෙතන ප්‍රබල දුක හඳුනගත්තා. පංච උපාදානස්කන්ධා දුක්ඛා. එහෙම නැත්තම් ඔක පංච උපාදානස්කන්ධය කිව්වට මේ පේන්නේ නැහැ. ඒක නිකන් පොතේ තියෙන එකක් කියලා හිතෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා කියනවා. ඒ කොහේ තියෙනවද දන්නේ නැහැ. ඒක පොතේ තිබුණු වචන ටිකක් හැටියට. කෙටියෙන් කියන්න පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? ඔබේ සිත. ඔබේ හිත. එතකොට ඔබේ හිත තමයි දුක. දුක නම් මොකද කරන් තියෙන්නේ? අතහරින්. දුක නම් අතහරින්. අනාත්ම නම් අතහරින්. අනිත්‍ය නම් අතහරින්. වේදනාව නම් අතහරින්න. යම් රූපයක් දුක නම් ඒ රූපය අතහරින්න. යම් වේදනාවක් දුක නම් ඒ වේදනාව අතහරින්න. යම් සංඥාවක් දුක නම් ඒ සංඥාව අතහරින්න. යම් විඥානයක් දුක නම් ඒ විඥානය අතහරින්න. මොකද්ද දුක? ඒක අතහරින්න. දැන් අපි කකුලේ කට්ටක් කරනවාත් ඒකනේ. කියන්නේ වේදනාවක් දැනනකොට මොකද අපි කරන්නේ? පරීක්ෂා කරලා බලනවා. පරීක්ෂා කරලා බලලා ඒ කට්ට ඉවත් කරන්න උත්සාහ කරනවා. ආන්න ඒක තමයි මුලින්ම දුක දැක ගන්න ඕන. මෙන්න මේක තමයි දුක. මේ චින්තනය තමයි දුක. එතකොට ඒ චින්තනයේ දෘෂ්ටිය ඉවත් කරනවත් එක්කම දුක නැතු වෙනවා. මනුෂ්‍යයා දුකටපත් කරන ප්‍රබල සාධකයේ මූලික සාධකයේ තියාගෙන මිනිස්සු දුක නැති කරගන්න හදනවා. ඒක කරන්න හම්බෙන්නේ නැහැ. කරත්තේ කියන එක කර තියාගෙන ගවයා මේක ඇදලා ඇදලා ඇදලා ඇදලා ඇදලා ඇදලා ඉවර කරන්න ඕන කියලා, මේ ගමන ගිහිල්ලා ඉවර කරන්න ඕන කියලා මේ සතා ඔහේ යනවා. අක් කියනකොට යනවා, හෝ කියන අතර එනවා. මේ ගමන ගිහිල්ලා ඉවර කරන්න ඕන කියන පදනමෙන් යනවා. ඉතින් ඒ ගවයා ගිහිල්ලා ගිහිල්ලා හිතනවා, හරි අද ඉවරයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ආයෙ හෙට උදේටත් අල්ලලා බඳිනවා. බැඳ ගමන් ඉවර වෙලා යනවා යනවා යනවා යනවා. මේක ඉවර ගමන ගිහිල්ලා ඉවරුනාම හරි කියලා නෑ. ආයි ඊට පහුවෙන්දත් බඳිනවා කරත්තේ. ඒ වගේ මේ මිනිස්සුෝ ජීවිතේ තවන්න තියෙන දුක ඇදලා, එහෙනම් දුක කියන එක නැති කරන්න, පූර්ණත්වයටපත් වෙන්න ජීවිතේ මොනතරම් උත්සාහ කරත් අර කරත් ඇදෙන ගුණෙක් වගේ හැමදාම එන්න බර පැටවෙනව මිස බර නිදහස් වෙන්නේ නැහැ. ඒ නිසා තියෙන එකම දේ තමයි මේක ඇදලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, පූර්ණත්වයටපත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා මේ මෙතනම තමන්ගේ ඉන්න මේ මොහොතේම අර බැඳගත්ත කරත්තේ අත්හරින්න ඕන. එහෙම නැත්නම් අතීත සංඥා පොදිය, අනාගත සංඥා පොදිය, වර්තමාන සංඥා පොදිය අතහරිනවා. ඒ අතහැරීම කියන එක ඇත්ත වශයෙන්ම සිද්ධ කරන්න තියෙන්නේ ක්‍රියාව හැටියට තියෙන්නේ මනස විවෘත කරන්න විතරයි. ඔබ වෙන මුකුත් කරන්න දෙයක් නැහැ. ඔබ සත්‍යවාදී වෙන්න. එහෙම නැත්නම් මනස විවෘත කරන්න. ඊට පස්සේ අර කන්ට්‍රෝල් කියන එක නැහැ. පාලනය කියන එක නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒ සියල්ලම ස්වභාවයට ගහගෙන යනවා. ඒ සීතකරණයක් වුණත් අපි ඒකට කරන්ට් එක දීලා තියෙනකොට ඒක අපි කන්ට්‍රෝල් එක. කන්ට්‍රෝලින් කරන්නේ එතනින් තමයි. එතනින් දීලා අපි සීතල ප්‍රමාණය මෙච්චරයි කියලා දීලා තියෙනකොට මොකද වෙන්නේ? ඒකේ අයිස් මිදෙනවා. එමෙව වෙනෝ එකේ. ඒ කන්ට්‍රෝල් පද්ධතිය සම්පූර්ණයෙන් අපි ඒකට විදුලිය සපයන එක නැති කරනවා. නැති කළාට පස්සේ අර කයිස් කැට එමෙව ගල් වෙච්ච මිදිච්ච දකින්න පුළුවන්ද? නැහැ. අන්න ස්වභාවය දකින්න ඒක ඇතුලේ. ඒක තමයි ස්වභාවය. එතකොට අපිත් මේ මනසේ අපි යම්කිසි පාලනයක් දීලා තියෙනවා. ඒ පාලනය දීපු එකම තමයි දුක. ඒක තමයි කර තබා ගැනීම. මේක තමයි අල්ලා ගැනීම. මේක තමයි උපාදානය. අපි හිතනවා මේක මම මෙහෙම අල්ලගෙන ඉන්න ඕනේ. මෙහෙම අල්ලගෙන ඉඳීමෙන් තමයි මට මේකේ විසඳුමක් හම්බෙන්නේ කියලා නෑ. ඇත්ත වශයෙන්ම අල්ලගෙන ඉන්න එකම තමයි ප්‍රශ්නේ. අල්ලගෙන ඉඳීම විසඳුමක් බවට පත් වෙන්නේ නෑ. ඊළඟට මේ ප්‍රශ්නේ අපි අල්ලගෙන පිළිතුරු හොයන්න යනවා. හැබැයි පිළිතුර තමයි ළඟ තියෙනවා. නමුත් පිළිතුරක් ඒක නෙමෙයි. මට වෙන පිළිතුරක් ඕන. සරලම පිළිතුර තමයි ළඟ තියෙනවා. එතකොට මේ ලෝකේ සංස්කාර වශයෙන් ගොනු වෙනවා නම් ඒ ගොනු වෙන්නේ අවිජ්ජාපච්චය සංඛාරා කියන වශයෙන්. ඒ කියන්නේ හරි හැටි දෙයක් දන්නවා නම් මිනිස්සු මේ தත්ත්වයට වැටෙන්නේ නෑ කියනවා. ඒ தත්ත්වයට වැටෙන්නේ නෑ මිනිස්සු හරි දෙයක් දන්නවා නම්. ඒ මිනිස්සු හරි දෙය දන්නේ නැති නිසා. හරි දෙය දන්නේ නැති නිසා. ඒකයි වෙන්නේ. මිනිස්සු මිනිසාට විසඳුම් සොයපු ලෝකේ බුදුරජාණන් වහන්සේ දැක්කා මේ මිනිසා කියන පුජ්‍යලයා නිර්මාණය වුණේ කොහොමද කියලා. සත්වයා කියන කෙනා නිර්මාණය වුණේ කොහොමද කියලා. පුජ්‍යලයා කියලා කෙනෙක් නිර්මාණය වුණේ කොහොමද කියලා. දුක කියන එක නිර්මාණය වුණේ කොහොමද කියලා. කිසි දෙයක් කිසිම දුකක කිසිම වේදනාවක කිසිම ප්‍රශ්නයක යථාර්ථයක් නැහැ. කිසිම ප්‍රශ්නයක කිසිම විසඳුමක යථාර්ථයක් නැහැ. හැමදේම සාවකාලිකයි මනක්කල්පිතයි. ඒ ලෝකයේ තියෙන නීති තියෙන නීති පද්ධති ඔක්කොම මනක්කල්පිතයි. ඒ යථාර්ථයක් නැහැ. එතකොට පුජ්‍යල සංකල්ප ටිකක් තියෙනවා. පුජ්‍යල පෞරුෂත්වයක් තියෙනවා. පුජ්‍යල ස්වરૂප තියෙනවා. මේ ඔක්කොම මනක්කල්පිතයි. ඒ මනක්කල්පිත ලෝකයේ තුල තමයි සැරිසරන්නේ. ඒතම් වැදගත් කාරණේ තමයි මේ අතහැරින්න වහම ඕනම ප්‍රශ්නයක් විසඳන එක හොඳයි පුළුවන්. නමුත් මේ අතහැරීම සිද්ධ කරන්නේ කොහොමද කියන ගැටලුව තමයි ගොඩාක් දෙනෙකුට තියෙන්නේ. මම මොකද්ද කරන්න ඕන? මම කොහොමද මේක පිළිපදින්නේ කියන ප්‍රශ්නේ. ඒක තමයි තියෙන හැම දිනාටම තියෙන ගැටලුව. දැන් ගොඩාක් අය අහනවා මේ කොහොමද මේක මම ප්‍රායෝගික කරන්න කියලා. ඒකට හේතුව තමයි මේ ඔළුවේ වෙන වෙන දේවල් පුරවගෙන මේක මේ අහලා දැනුමක් හැටියට ගන්න බලනවා. මේ දැනුමක් හැටියට ගන්න නෙමෙයි මේක අහලා ඒ වගේම විමසුන් බුද්ධියෙන් ක්‍රමානුකූලව මේ ගම්බීර ඥානනයේ ගුණය ඥාන ස්වභාවය ඇති කරගන්න ඕන. එහෙම නැතුව පුළුවන් කමක් නැහැ. තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි ක්‍රමානුකූලව දැනගන්න පුළුවන් දෙයක්. තේරුම් ගන්නවයි කියන්නේ දැනගන්නවා කියන්නේ දැනගන්නවා කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් දෙයක්. මොකද්ද මේ ප්‍රත්‍යක්ෂ කරනවා කියන්නේ? ප්‍රත්‍ය මොනවද ප්‍රත්‍ය වෙන්නේ? ප්‍රත්‍ය කියන්නේ මම ලැබෙන දේවල්. දැන් අපිට මොනවද ලැබෙන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලැබෙනවා. ඊළඟට අධ්‍යාත්මික වශයෙන් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ලැබෙනවා. ප්‍රත්‍යක්ෂ කරනවා. ප්‍රත්‍ය ක්ෂය කරනවා. කිසිම ප්‍රත්‍යක් ගන්න නැහැ. ප්‍රත්‍යවේක්ෂා කරනවා කියලා කියලා අද ගාතාවක් කියනවා. ගාතාවක් කියුවොත් ඒකින් කරන්නේ නෑ. ඒක මනසින් කරන්න ඕන දෙයක්. ඔය ගාතාවල් කියලා බොරුවට මේ සංකල්ප ගොනු කරගෙන ඍණාත්මකව ඒවා ලඳ බොළඳ නිකන් පසුකාලීනෝ ඒ මුජ්ජල ඉතින් හදාගත්තා. නමුත් බුදුහාමුදුරන්ගේ ප්‍රත්‍ය ක්ෂය කරනවා කියලා කියන එක ගාතාවක් නෙමෙයි. මන්ත්‍රයක් වගේ මේ පරිසංගානිර බින්දපාදම් පරිසේවය ගදානවදාන කියලා ඉවරලා එහෙම කිව්වයි කියලා ඉතින් වැඩක් වෙන්නේ නෑ. මම මේක මේක මේකට මේකට පරිහරණය කරන්න කියලා අර මන්ත්‍රයක් කියන වගේ කිව්වට වැඩක් වෙන්නේ නෑ. තමන් මනසින්ම ප්‍රත්‍ය ක්ෂය කරන්න ඕන. ඒක බාහිර ප්‍රත්‍ය දේවල් පරිහරණය පමණක් නෙමෙයි, අර ඉන්ද්‍රියන් වලට ගෝචර වෙන ප්‍රත්‍යන්ද ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන. මේ කව කාට හරි අපි කියලා දෙන්න කියලා කිව්වොත් එහෙම ඇත්ත වශයෙන්ම මම මේ කල්පනා කරන්නේ මේ කියලා දෙන්නේ කොහොමද කියලා. එහෙම කියලා දෙන්න විදියක් නැහැ, ක්‍රමයක් නැහැ. නිකම් අපි කියාගෙන යන ඔය කතා කරගෙන යන පිස්සු කතා ටික ඒ පිස්සු කතා වලින් ඉංගියෙන් තේරුම් ගන්න ඕන. ඒ නිසා මේ කතාව සම්පූර්ණ පිස්සු. මේ කියන්නේ මොකක්ද තිස්ස අර්ථයක් නැති කතාවක් නේ මේ කතාව. දැන් ලෝකේ නම් අනිත් අය ඉන්නෝ මේ මහාචාර්යවරු, මේ ලොකු ලොකු අය ඉන්නෝ මේ ආචාර්යවරු එහෙම කතා කරනවා. ඒවා බොහොම අර්ථ සම්පන්නයි. මේක අර්ථ ශූන්‍යයි. අපේ දේශනාව අර්ථ ශූන්‍ය දේශනාවක්. දේශනාව විතරක් නෙමෙයි අර්ථ ශූන්‍ය. දේශනාවෙන් ලැබෙන ප්‍රතිඵලයක් හේතු වෙන්නේ මොකදද? අර ශූන්‍ය කරන්න, අර්ථ ශූන්‍ය කරන්න. ඒකට අරහත් වෙනවා. ඈ අර සිනලීව. ඒකට අර්ථ වැඩි කරගන්න අර්ථාන්විත දේවල් නෙමෙයි මේ දේශනාව. තනි කර අර්ථ ශූන්‍ය දේශනාවක්. ඉතින් දේශනාවත් අර්ථ ශූන්‍යයි, අහන අයටත් මොකද වෙන්නේ? අර්ථ ශූන්‍ය බවට පත් වෙනවා. ඉතින් කැමති නම් අහන්න. තමන්ගේ ජීවිතේ කිසි අර්ථයක් නැති මට්ටමකට පාත්‍ර කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඒකට අරහත් මාර්ගයට හරි පිවිසෙනවා. අරහත් මාර්ගයට පිවිසෙනවා. අරහත් ත්වයට යයි. අරහත් වෙනවා. අර සිඳලනවා. මේ එහෙම අරයන් හරහා, එහෙම නැත්තම් හරයන් හරහා දුවල දුවල දුවල දුවල දුවල මේ කිසිම හරයක, එහෙම නැත්තම් ප්‍රතිඵලයක කිසි අර්ථයක් නැහැ කියලා එයා තේරුම් කරගත්තට පස්සේ මේ අර සිඳලන්න ඕන කියන මට්ටමට එයාගේ ප්‍රඥාව දියුණු වුණාම තමයි මේ අර සිඳලන වැඩපිළිවෙලට, එහෙම නැත්තම් අර්ථ ශූන්‍ය කරගන්න වැඩපිළිවෙලට එන්නේ. ඇත්ත වශයෙන්ම මේ දේශනාව අර්ථ ශූන්‍ය කර ගැනීම සඳහා නේද? විවිධ අර්ථනේ තියෙන්නේ. අර්ථ, නිර්වචන, දෘෂ්ටි, සංකල්ප, ඕක තමයි අර්ථ කියලා කියන්නේ. ඉතින් මේක අර්ථයක් නෑ. මේක කිසිම අර්ථයක් නෑ. මේකේ පරමාර්ථයක්වත් නෑ. සම්මුති අර්ථයක්වත් නෑ. මේක පරමාර්ථයකුත් නැති, සම්මුති අර්ථයකුත් නැති, මේක අර්ථයක් නැති ධර්මයක්. තේරුණාද? ඒ නිසා අර සිඳලු බැවින් අර්ථයක් නැහැ. මේක නිර්ාර්ථත් නෙමෙයි, අර්ථත් නෙමෙයි. ඒකයි මම කිව්වේ මේක පිස්සු කතාවක් කියලා. ඒකේ ඇරේ තියෙන මේ පිස්සු ඇතුලේ පිස්සු වැටිච්ච අයද? ඔව්. පිස්සු ආපු අයද? පිස්සු තියෙන අයද? පිස්සුව වට ගන්න, ඒ කියන්නේ පිස්සුව නැති කර ගන්න හොඳ මාර්ගයක් බවට පත් වෙනවා. හැමෝටම පිස්සුව ඇවිල්ලා තියෙන්නේ, පිස්සු වැටිලා නැහෙනේ. පිස්සු වැටිලා නැහැ, පිස්සුව ඇවිල්ලා තියෙන්නේ. මිනිස්සු ඔක්කොම වගේ අනිත් පැත්තට කතා කරන්නේ, ලෝකෙ හැටි ඔන්න මට තරහ ගියා කියලා කියන. තරහ ගිහිල්ලා නේ, තරහ ඇවිල්ලා ඒ වෙලාවට. ඈ තරහ ගියා කියලා කියනවා. ඒක තරහ ගිහිල්ලාද? නෑ, තරහ ගිහිල්ලා නේ. තරහ ආවහම මොකද කියන්නේ? තරහ ගියා කියලා කියනවා. ඒ ඔක්කොම අනිත් පැත්තට තමයි ලෝකෙ කියන්නේ හැටි. තමා තුළ අර භාෂාවේ වශයෙන්ුත් චේතනාමය වශයෙන්ුත් එකතු කරලා මයිනු දෙකක් සම්බන්ධ කරලා, ඒ මයිනු දෙකට මම කියලා ජීවයක් ලබා දීලා, ඒ ජීව ශක්තිය මතින් අනිත් සියලුම වචන කියවනවා බලනවා. යම්කිසි කෙනෙක් ඔය මම කියන අකුරු දෙක අර සිඳලලා දුරු කරලා ශබ්දකෝෂයෙන් ඉවත් කරලා කියෝගෙන යනවනම් මොකද වෙන්නේ? අන්න සංඥා නිරෝධයක්, වේදනා නිරෝධයක්, නාම රූප සලායතන නිරෝධයක් දකින්න පුළුවන්. ඒ නිසා මේ ඔබට සියලුම මේ වචනවල ගාථාවල තියෙන ඇත්ත හොයාගන්න පුළුවන්. අර මම කියන එක මයිනු දෙක, ඔව් එකට ඉදිලා තියෙන මයිනු දෙක මේ නැති කරලා දුරු කරලා කියවන්න පටන් ගන්න ඕන. ඊට පස්සේ ඇත්ත වෙනවා. දැන් පොත් බලද්දී බැලුවා මොකද වෙන්නේ? මේ පොතක කිසිම සත්‍යයක් නැහැ. ඒ වගේම බොරුවකුත් නැහැ. අමාරයි කියන පොතේ සත්‍යයක් නැහැ කියලා. සත්‍යයක් නැත් පමණක් නෙවෙයි, මේකේ බොරුත් නැහැ, ඇත්තත් නැහැ. මේකේ තියෙන වෙන දෙයක්. දැන් විශේෂයෙන්ම මේ ත්‍රිපිටක ධර්මයේ ඇත්තක් නැහැ, හැබැයි බොරුවකුත් නැහැ. හැබැයි තියෙන වෙන දෙයක්. මොකක්ද ඒ දේ? ඇත්තකුත් නැහැ, බොරුවකුත් නැහැ, හැබැයි වෙන දෙයක් තමයි මේකේ තියෙන්නේ. අන්නේ වෙන දේ, වෙනත් දෙයක් තියෙන, ඒ දේ දන්නේ නැති එකයි බොහෝ දෙනෙක්ගේ මේ උපාසක උපාසිකාවන්ගේ, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසටම සිද්ධ වෙච්ච මේ මොකක්ද දන්නවද? අර අනිත් දේ දකින්නේ නැහැ. ඈ මේ පිටු දෙකයි දකින්නේ හැමදෙස්සෙම. එක පිටුවක පිටු තුනක් තියෙනවා නේද? එක පිටුවක පිටු තුනක් තියෙනවා. ඒ කියන්නේ ඇත්ත සහ බොරුව කියන පිටු දෙකයි, වෙනත් දෙයක් කියන එක තියෙනවා. දැන් මේකේ තුන්වෙනි පිටක් දකින්නේ නැහැ නේ. හැම කෙනාම මේ පිටු දෙක තමයි දකින්නේ, ඇත්ත සහ බොරුව. දැන් Tamanda දැනෙන දකින්න ඕනම දෙයක් ගොනු කරන්න හදන්නේ කොහටද? ඇත්ත සඳහා, එහෙම නැත්නම් බොරුවක් සඳහා. අපි උත්සාහ කරන්නේ මේක එක්ක ඇත්තයි කියලා තහවුරු කරගන්න, නැත්තම් මේක බොරුයි කියලා තහවුරු ගන්න. මම ඒකනේ කිව්වේ, මේ ලෝකේ දෙවියෙක් මැව්වයි කියලා කියන එකත් ඒක බොරුවක්. මේ ලෝකේ දෙවියෙක් මැව්වේ නැහැ කියන එකත් ඒකත් බොරුවක්. දෙවියෙක් මැව්වේ නැහැ කියන එකත් බොරුවක්, දෙවියෙක් මැව්වා කියන එකත් බොරුවක්. වෙන දෙයක් තමයි තියෙන්නේ. ඒක වෙන දෙයක් තමයි ලෝකෙ සිද්ධ වෙලා තියෙන්නේ, නිර්මාණය වෙලා තියෙන්නේ. ඊළඟට සතර මහා ධාතුන්ගෙන් ලෝකය හැදුණයි කියන එකත් ඒක පට්ටපල් බොරුවක් ඒක. සතර මහා ධාතුන් කියලා එකක් ලෝකේ නැහැ. ඒක අපේ මිනිස්සු විසින් හදාගත්ත සංකල්පයක්. එහෙම සතර මහා ධාතුන් කියලා එකක් නෑ. අපිට ඉතින් පුළුවන් නේ දැන් මේ ලෝකේ වර්ණ තියෙනවද? වර්ණ කියලා එකක් නෑ. අපි දානවා ඉතින් මේක රතු කියලා. ඉතින් ඉංග්‍රීසි කරුවකට රතු කියන්නේ එයා රෙඩ් කියනවා. මේකට සුදු කියනවා. එයා වයිට් කියනවා. අපි මේ ස්වභාවයේ කළු කියනවා. ඒකවා බ්ලැක් කියනවා. ඉතින් ඇත්ත වශයෙන්ම බ්ලැක් තියෙනවද, රෙඩ් තියෙනවද, වයිට් තියෙනවද? එහෙම නැත්නම් කහ සුදු කළු මේව තියෙනවද? මේ ඔක්කොම මොනවද මේ? ලෝකේ නැති දෙයක් අපි නාමික සංඥාවකින්. හැබැයි පොඩි ළමයෙකුට කහ පාට පෙන්න එයාට කියනවා මේක රෙඩ් කියලා. එයා ඉතින් ඉඳලා පටන් ගන්න නැද්ද කහ පාට රෙඩ් කියන්නේ? ඊළඟ මාම ඇවිල්ලා ඇහුවා මොකද පුතා මේ පාට? එයා කියනවා මේ රෙඩ්. එයාට සුදු පාට එකක් පෙන්නලා එයාට කියනවා මේක බ්ලැක් කියලා. ඒ ළමයාගෙන් ඇවිල්ලා අහනවා තව කවුරු හරි පුතා මොකද්ද මේ පාට? මේක බ්ලැක්. කොහොමද එයා දන්නේ? මන අපේ තාත්තා කියලා දුන්නා මේක බ්ලැක්. එතකොට බ්ලැක් තියෙනවද? වයිට් තියෙනවද? නෑ, එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. එතකොට සත්‍යයක් තියෙනවා. ඊළඟට අපි මේක මේ විදිහට තදින් උපාදාහණය වුණාට පස්සේ මොකද වෙන්නේ? අපි සටන් කරනවා, තර්ක කරනවා, වාද කරනවා, උපාදාන කරගෙන ලොකු ප්‍රශ්න හට ගන්නවා. මේක මෙහෙමයි කියලා. එහෙනම් මේ ලෝකේ වෛරයක් උපදිනවා නම් උපදින්නේ තනිකර පුජ්‍යල සම්මතයෙන් අවිද්‍යාවෙන්මයි. විද්‍යාවෙන් වෛරය උපදිනවද? විද්‍යාවෙන් වෛරය උපදින්නේ නැහැ. අවිද්‍යාවෙන් තමයි වෛරය උපදින්නේ. විද්‍යාවෙන් තර්කය උපදිනවද? විද්‍යාවෙන් තර්කය උපදින්නේ නැහැ. අවිද්‍යාවෙන්මයි තර්කය උපදින්නේ. විද්‍යාවෙන් ප්‍රශ්න හට ගන්නවද? නැහැ. අවිද්‍යාවෙන්මයි ප්‍රශ්න හට ගන්නවා. විද්‍යාවෙන් මමත්වය හට ගන්නවද? නෑ. අවිද්‍යාවෙන්මයි මමත්වය හටගන්නේ. දැන් මේ ලෝකෙට හාමුදුරුවරු දීලා තියෙන්නේ මේ වෙනකොට තේරවාදය තුල තියෙන සම්බුද්ධවාදය නෙමෙයිනේ. තේරවාදය කියන්නේ තේරුම් විසින් සකසන ලද, ගුණ කරන ලද, නිර්වචනය ලබා දෙන ලද හේයින් තේරවාදය. බුද්ධවාදය නෙමෙයි. ඔය අනිත් ආගම් වලටත් එලා තියෙන ඔය දේ තමයි. ඈ, ඊට පස්සේ ඕක ඇතුලේ අර ශාස්ත්‍රවරුගේ කියමන් වලට පුජ්‍යල මතවාදයක් දුන්නා. දුන්නට පස්සේ ඇත්ත වශයෙන්ම ශාස්ත්‍රවරයාගේ එක වැහිලා ගිහිල්ලා අර පුජ්‍යල මතවාදය තමයි උඩින් පිරුණේ. දැන් මම මෙහෙම කරන දේශනයක් මං කාලයක් මේ ලියන්න කියලා කිව්වා මේ පිරිසකට. ඉතින් ඒගොල්ලෝ ලිව්වා. ලියලා මට ලොකු පොතක් දුන්නා. බලනකොට අර මම කියන දේවල් ඒගොල්ලෝ අර තැන් තැන් වල ගිහිල්ලා භාවනා වැඩසටහන් වලින් ගත්ත අර්ථ ක්‍රම වේදේකුත් එක්ක ඒගොල්ලන්ට හිතෙන විදියට ලියලා. ඉතින් මම කිව්වා මේ මල් කියප එක නෙමෙයි තියෙන්නේ කියලා. නිකන් හරි මුද්‍රණය කරලා දුන්නා නම් ඒව මේ හාමුදුරුවන්ගේ දේශනේ කියලා තනි කර වෙනෝම සංකල්පයක් වෙනෝම මතයක්. මම කිව්වේ මෙහෙම දේශනා කරද්දී ටිකක් දේශනා කරාම ඒක ගොනු කරලා ලියන්න කියලා. එහෙම ගොනු කරලා ලියනකොට සම්පූර්ණ වැරදි ලියලා තියෙනවා. ඉතින් වහාම මම මේ පොත අරගෙන ඉවරලා පැත්තකට දැම්මා. මොකද හේතුව මේ එකක්වත් මං කියපේව නෙමෙයි මේ ලියලා තියෙන්නේ කියලා. එතකොට පුජ්‍යලේකුට දුන්නාම එයාගේ වාදයක් හදන්න, එයා අර සාස්ෘවරයේගේ වාදේ නෙමෙයි ඒ දේශනාව නෙමෙයි කියන්නේ. ඒ නිසා මේ වාදයක් නැහැ. ඇත්ත වශයෙන්ම වාදයක් නැහැ නේ. මේක අතක්කා වචරයිනේ. වාදයක් තර්කයක් දේශනාවක් මේක මොකක්වත්ම නැහැ. ඇත්ත වශයෙන්ම සම්බුද්ධ දේශනාව වචනවල නැහැ. වචනයකට එන තැනම මොකද වෙන්නේ? දේශනාව නැති වෙනවා. සම්බුද්ධ දේශනාව නැති වෙන වචනයකට එනකොටම සම්බුද්ධ දේශනාව පාගල තමයි වචනට එන්නේ. සම්බුද්ධ වචනය කියන එක සම්බුද්ධ වචනය අක්ෂරවලින් ලියන්න බෑ. ඒක සිංහලෙන් වත් පාලියෙන්වත් සංස්කෘතෙන්වත් ඉංග්‍රීසියෙන්වත් සම්බුද්ධ වචනේ ලියන්න බෑ. නැයිද මේවා තේරුම් ගන්න නැති වෙනකොට එක්කෝ හිතන්න ඕන මට පිස්සු කියලා. එහෙම නැත්නම් ඕගොල්ලෝ හිතන්න ඕන ඕගොල්ලන්ට පිස්සු කියලා. වෙන කරන්න දෙයක් නැහැ. ඒ කවන්නේ ඒතකොට කො හිතන්න ඕගොල්ලන්ට මේ අහන මට එයාට පිස්සු කියලා. එහෙම නැත්නම් මේ දේශගයට පිස්සු කියලා හිතන්න. ඒ දෙකම හිතන්න බැරි නම් මේ තේරුම් ගන්න මහන්සි වෙන්න යම් දවසක යම් මොහොතක ඒ විශ්වයේ වචනයකින් ලියන්න බැරි දහම ඔබ දකිනවා. නැකේ එසම වචනයක් තුල පදයක් තුල ගාථාවක් තුල පිහිටපු කෙනෙක් නෙමෙයි. මේක ධානත් නෑ සමාපත්තිත් නෑ. දැන් අහන්නකෝ ඉතින් ගන්න නිරෝධ සමාපත්තිය. ඒ කියන්නේ මොකක්ද එකෙන් අදහස් වෙන්නේ? සමාපatti නැති කියන එකයි. සමහර අය හිතන්නේ ඒක සමාපත්තියක් කියලා. මෙහෙම මෙහෙම පළවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ හතරවෙනි ධ්‍යානෙ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා නේව සංඥා නාකාංග ආකාසඤ්ඤායතන ගිහිල්ලා නිරෝධ සමාපත්තියට සම්බන්ධනවලු. ඒ සම්පූර්ණ අටුවාචාරින් හරින් මෙහින් ලියලා මේ මේ පස්ස දාපු ඒවා මේ බුදු කෙනෙකුට එහෙම මේ Hindu භාවනාවල් වල ධ්‍යානා නම් මනම් කරන්න ඕනේ නෑ. බුදු කෙනෙක් එහෙම කරන්නේ නෑ. ඒව ඕනේ නෑ. මේ මහා පට්ටවල් වරුවක් නේ ලිව්වේ අර පිරිනුවම් පාද්දේ මේව පළවෙනි ධ්‍යානෙට ඔන්න ගියා දෙවෙනි ධ්‍යානෙට ඔන්න ගියා. බුදුහාමුදුරුවෝම කියනවා මට තප්පරේ කෝටියට බෙදලා පංගුවක් කියන්නේ නැහැ ලෞතර බුදු කෙනෙකුට ලෞතර මේ නිරෝධ සමාපත්තියට සම්වදින්න කියලා. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? හැමදෙස්සෙම වැඩේ ඉන්නේ නිරෝධේ. ආයේකේ බැහැILLක් නැගිලා නෑ. ධර්ම අවබෝධයටපත් උනාට පස්සේ ඒක බැහැILLක් නැගිලා නෑ. ඒක දුරු වුණා නම් දුරු වුණාම තමයි ආයේ ඒක ඇමිනිල්ල නැහැ. එහෙම මේ අර හින්දුන්ගේ ක්‍රමයට මේ කැඩෙන බිඳෙන වෙනස් වෙන ගතියක් ඒකේ නෑ. ඒ වෙනි දේවල් නිසා මොකද වෙන්නේ? අපේ ශ්‍රාවක පරපුර මෝඩය බවට පත් වෙනවා. මෝඩය බවට පත් වෙලා නිකන් ඉන්නේ නැහැ. ඍණාත්මක දර්ශනයක් ඇති අය බවට පත් වෙනවා. ඒ විතරක් වෙන්නේ නැහැ, දෙලොවම පිරිහවා ගන්නවා. හොඳට බලන්න ඔය බෞද්ධය කියලා මහා ලොකු බින්ගම් අනම්මනම් කරගෙන ඉන්නෝ ඉන්නෝ ඉන්නෝ ගිහිල්ලා අහලා බැලුවහම මෙන්න අන්න පෙරේතෙක් වෙලා. ඉතින් අපිට කියනවා මෙයා හරි පින්කම් කළා නෙමෙයි කියලා. පින්කම් කියලා මේ ගොංකම් කළා තියෙන්නේ. ඈ අපි අම්ම මෙච්චර පින්කම් කළානේ, බලනකොට භූතයෙක් වුණේ කොහොමද හාමුදුරනේ? ආ බලනකොට ඒකයි. අපි ඔය දන්නෝ ඔය භාවනා මැදස්ථාන අරෝ මේව පූජ කරන්න පවා මේ කටයුතු කළා. අමාර තැන්වල ඉවල උනේ බබලු භූතයෙක් කියලා. ඇයි හේතුව? තේරෙනවා. එහෙම නැත්නම් හාමුදුරුවෝ ඉන්නකන් ඉතින් පන්සලේ වලාකුළු බැමී අරකයි මේකයි ගහලා ගහලා ගහලා ගහලා මිනිස්සුන්ට කරන්න පුළුවන් හැට උට අමාරම දාලා මෛත්‍රී බෝධි වන්දනාවත් කළා, අටවිසි බුද්ධ පූජාවත් කළා, දහසක් බුදුන්ටත් පූජාවල් පවත්තලා. ඉතින් අමුතු අමුතු වැඩ තියෙනවා. ඒක බුදුහාමුදුරුන්ට ඇත්තටම තියෙන සෙනෙහසක් ආදරයක් නිසා කරනවද? එහෙම නැත්නම් ඒක බුදු කෙනෙක් කරා සඳහා යන වැලියු එක ගැන හිතලා කරන දැන් දහසක් බුදුන්ට පූජාවක් පැවැත්වුවාම හොඳයිනේ නේද? දහසක් බුදුන්ට පූජාවක් පැවැත්වුවාම ඒක බොහොම හොඳයි. ඒක හේතුව ඉතින් එකකට පිළිකර 1000 ගානේ දුන්නත් ඒ දක්ෂ බයක් ඉතරේ තියෙනවානේ. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුන්ට ඉතාම සෙනෙහේ වරයි. ඊට පස්සේ දැන් කෝටියක් බුදුවරුන්ටත් පූජාවල් පවත්වන්න ඉඩයි. එහෙම දේවල් තියෙන ඇත්ත වශයෙන්ම මේව බුදුවරුන්ට කරන ආදරයක්ද මන් නම් දන්නේ නැහැ. ඉතින් එහෙම කරනවා නම් හොඳ ඇති කියලා හිතා ගන්න පුළුවන්, කමක් නැහැ. නමුත් තමා ළඟ ඉන්න රහතන් වහන්සේ පුබුදුවා ගන්නේ නැතුව තමන්ට බුදු කෙනෙක්වත් ආදාන වහන්සේ කෙනෙක්වත් මාර්ගඵලලාභී කෙනෙක්වත් දකින්න පුළුවන් කමක් නැහැ අන්ධේකට. ඈ උමුතු මුජ්ජලේකට සියලුම මේ පුතඥන මිනිස්සු අන්ධයි, උමුතුයි, පිස්සුයි. ඈ මම්මුලාවේකට මග පෙන්නුවා වගේ, ඇස් අන්ධ කෙනෙකුට ඇස් ලබා දුන්නා වගේ, ආලෝක අඳුරේ හිටපු කෙනෙකුට එළියක් ලබා දුන්නා වගේ, වසාතිපුදයක් විවෘත කළා වගේ, ස්වාමීනි මේ ධර්මයෙන් මම පිපදුනා කියලා කියනවා. මේ ඇහැ ඇරුණ චක්කුන් උදපාදේ සිද්ධාර්ථ කුමාරයා අන්ධ භාවයේ හිටියේ, මගේ ඇහැ ඇරුණ ලෝකේ දැන් මට පේන සම්‍යක් දර්ශනය. මොකද්ද පේන්නේ? සම්‍යක් දර්ශනය පේනවා. ඇහැ කිපදුනා, ආලෝක උදපාදේ දැන් හැමදේම මට පැහැදිලි. ඒක හැම නැතුව එළියම පේනවා නෙමෙයි, ආලෝකු කියන්නේ ඒකයි. ඥානං උදපාදි, ඔන්න දැන් තමයි සම්‍යක් ඥාන දර්ශනය පහළ වුණේ, ඥානය උපදුණා. දැන් තමයි මට ලෝකේ පේන්නේ. ඇයි? අර දෘෂ්ටි විසුද්ධිය ඇති වුණා. සැක සංකා නැති වුණා. සීලබ්බත පරාමාස නැති වුණා. දැන් ওই බෞද්ධයන් හැටියට දෙන්නේ මොනවද සිල් කියලා? සීලබ්බත පරාමාස ටිකක් දෙන්නේ. සීලබ්බත පරාමාස. ඒ සීලබ්බත පරාමාස වලින් නිවන් දකින්නේ නැහැ. බුදුහාමුදුරන්ගේ තියෙන සිල් නැහැ. නයි සීලවතං හෝතු uppajjanti තථාගතා. බුදු කෙනෙක් සිල් පද පනවන්න පහළ වෙන්නේ නෑ. විනයක් තියෙනවා. විනයක් තියෙන්න ඕන. මේ ආයතනයට ආවමත් විනයක් තියෙනවා. අපි මිනිස්සු හැටියට පවතින විනයකුත් තියෙනවා. අර ශාසනික පැවැත්මක් රටාවක් තියෙනවා. ඒ පැවැත්ම පවත්වා ගැනීමට යංගිසි වෙන් වූ විනයක් තියෙනවා. ඒ විනයට තමයි අපි මේ සිවුරු අඳින්නේ, හිස බාන්නේ, ඒ කටයුතු කරන්නේ. නමුත් මේ විනයට අදාළ නැති දේවලුත් අපි පස්සේ ඉතින් පනව ගන්නවා. තායිලන්තේ එකතු වෙච්ච දෙයක් දන්නවද? විනයට අදාළ බුදුහාමුදුරුවෝ කිව් දෙයක්. බුරුමෙයි තායිලන්තේ යුද්ධයක් ගියා. ඒක ළඟ තියෙන රටවල් දෙකනේ. දැන් බුරුමේ හාමුදුරුවෝයි තායිලන්තේ හාමුදුරුවෝ පොඩ්ඩක් එක වගේ. චුට්ටක් නේ එක ස්වරූපේනේ තියෙන්නේ. ඒ අඳුර ගන්න බැරි වෙලා යනවා. ඔත්තුමාරුකාරෝ හැටියට යනෝ ඒගොල්ලොන්ගේ අය හාමුදුරුවෝ විදියට. අවසානයේ මෙයා කර වැඩි මොකක්ද දන්නවද? මේ ලංකාව මේ පැත්තේ තායිලන්තේ හාමුදුරු අඳුර ගන්න බුරුමේ අයගෙන් වෙන් වෙලා අඳුර ගන්න තායිලන්තේ හිටපු හාමුදුරුන්ට කිව්වා. මොකද්ද කිව්වේ? ඇහි බඹ බාන්න කිව්වා. මේ ඇහි බඹ ගන්න කිව්වා. අපි ලංකාවේ දකින්න ඔය ඇහි බඹ ගන්න බුද්ධ දේශනාවක් නෙමෙයි, තායිලන්තේ රජතුමාගේ පැනවීම නීතිය. අද ලංකාවේත් හාමුදුරු කරන්නේ නැද්ද? කරන සාමාන්‍ය බුදු කෙනෙක් මේ ඇහි බඹ ගන්න කියලා කිව්වේ නැහැ. මේක ආරක්ෂාවට, ඇහි ආරක්ෂාවට තියෙන්න ඕන. ඉතින් ඒක ගෑල්ලම නේ හැඩේට හදනවද මොකද්ද කරන්නේ? උගුලලා. ඒක වෙනම කතාවක්. නමුත් මේක ඇහි ආරක්ෂාවට මේක තියෙන්න ඕන, මුහුණට තියෙන්න ඕන. ඒක මේ සමහර අය හිතනවා මේ සිල්වත් බව තවත් වැඩි කෙන්නන් තමයි ඇහි මයිලුත් ගාලා කොහොම හරි එහෙම වෙන්න පුළුවන් නෑ. එහෙම එකක් නෑ. එතන තියෙන රජතුමාගේ නීතියක් ඒක. ඉතින් ඒ නීතිය දිගටම යනවා. දැන් ඒ යුද්ධ කාලේ නෑ. දැන් නෑ. දැන් ඒ කාලේ පහ වුණා. නමුත් ඒක තමයි අන්ධානුකරණ භාවය කියලා කියන්නේ ඒකයි. ගිනි කූට් එකේ වහින්නේ නෑ. වැහි පොදක් නෑ. අපි වස් සමාදන් වෙනවා. ඒක අන්ධානුකරණ භාවය. ඈ සීතලට අඳින්න හදපු ඇඳුම් මේ ගිනි කූට් එකේ අඳිනවා. ඈ දැන් නත්තල් සීයා එහෙම එන්න පටන් ගත්තා. නත්තල් සීයා මහා හිම ඇඳුමක් මේක තියෙන්නේ. මෙහෙත් හිම ඇඳෙන ඒ චාලිත්‍රය. ඒකට කවන්නේ නැහැ ඉතින්. විනෝදයට චාලිත්‍රයට එහෙම දෙයක් කළාට කවන්නේ නැහැ. නමුත් මිනිස්සු ළඟ තියෙන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න සමස්තය තුළ මොකද්ද තියෙන්නේ? අන්ධානුකරණය. ප්‍රායෝගිකත්වයේ කියන එක නෑ. ප්‍රායෝගික මිනිස්සෙකුට වෙනස් වෙන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. ඒකේ යුද්ධයක් නැහැ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා අපි තේරුම් කරගන්න ඕන කාරණේ තමයි මේ මනුෂ්‍යයා තුළ තියෙන මහා අන්ධානුකරණ භාවයක්. මේක කියලා දෙන්න බෑ. මේ විදිහට කියනෝ ඇරෙන්න ඒ කියලා දෙන්න පුළුවන් කමක් නෑ. කියලා දෙන්න මොකද්ද? කියලා දෙන්න දෙයක් නෑනේ. කියලා දෙන්න පුළුවන් දෘෂ්ටියක්, කියලා දෙන්න පුළුවන් සංකල්පයක්, කියලා දෙන්න පුළුවන් මොනවා හරි දෙයක්. කියලා දෙන්න පුළුවන් ආගමක් නෑ. මේක ආගමක් නෙවෙයි. මේක දර්ශනයක් නෙවෙයි. මේක කියලා දෙන්න මොකක්වත් නැහැ. අන්න ඒ මට්ටමට ඔබත් පැමිණියොත් ඔබටත් පුදුම සහනයක් වේ. දැන් ඔබෙන් ඇහුවොත් කියයි මට නම් කියලා දෙන්න ගොඩක් දේවල් තියෙනවා. මම දන්න දේවල්. ඒ ඔබ දන්න දේවල්. මට කියන්න දේවල් ගොඩක් තියෙනවා. ඇයි ඒ ඔබ ළඟ තියෙන දේවල්. මට අහන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ ඔබ ළඟ තියෙන දේවල්. මගේ ළඟ පිළිතුරු ගොඩක් තියෙනවා. ඒ ඔබ ළඟ තියෙන දේවල්. මගේ ළඟ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ ඔබ ළඟ තියෙන දේවල්. ඒවට කියන්න දෙයක් නැත්තම් එතන ප්‍රශ්නත් නැහැ පිළිතුරුත් නැහැ. ප්‍රශ්නත් නැහැ පිළිතුරුත් නැහැ. ඇහැ සංවරයි, ඇහැ නිදහස් කළා. ඇහැ පාවිච්චියට ගන්නෑ. කන සංවරයි, කන නිදහස් කළා. කන පාවිච්චියට ගන්නෑ. නාය සංවරයි, නාය නිදහස් කරා. නාසය පාවිච්චියට ගන්නෑ. දිව සංවරයි, දිව නිදහස් කළා. කය සංවරයි, කය නිදහස් කළා. වචනේ සංවරයි, වචනේ නිදහස් කළා. මන සංවරයි, මන නිදහස් කළා. සම්බත් නිරෝධ ධම්මෝ සංවරෝ. ඒකයි ඒ චක්කුණා සංවරෝ සාදු කිව්වේ. ඒක තමයි සාදු කියලා කියන්නේ යහපත්. ඇස සංවර නම් යහපත්. නමුත් අපි මේව අල්ලගෙන ඒ ක්‍රමවේදයට අනුව දකින්න බලන්න අහන්න හැඩ ගැහෙන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? ඒතර ප්‍රශ්න හට ගන්නවා. ඉතින් ලෝකය ගන්නේ ලෝකයේ ධර්මතාවය. මේ ලෝකයේ තියෙන කිසිම දෙයක් තමන්ගේ නෙමෙයි, වෙන අයගේත් නෙමෙයි. හැබැයි වෙන අය මගේ මගේ කියලා හිතාගෙන ඉන්නවා. එහෙම හිතුවට ඒක මගේ වෙනවද? වෙන්නේ. මේ ලෝකේ කට්ටියගේ ප්‍රශ්නේ තියෙන්නේ මේ සමහර අය ඉන්නෝ ඉබේ හැදුනයි කියලා හිතාගෙන ඉන්නෝ. සමහර අය මේක දෙයියෙක් බවුවයි කියලා හිතාගෙන ඉන්නෝ. දෙයියන්ට කෑ ගහනෝ, දෙයියන්ගෙන් ඉල්ලනෝ. හැබැයි ඉල්ලුවට එකක්වත් වෙන්නේ නැහැ. වහින කාලයට වහිනෝ, පායන කාලයට පායනෝ. විනාශ වෙන කාලෙට විනාශ වෙනෝ. රස්න වැඩි වෙන කාලෙට රස්න වැඩි වෙනෝ. දැන් එන්න එන්න ලෝකේ රස්න වැඩි වීගෙන යන්නේ. මේ සියවසේ උප්පරිම රස්නයට පාත්‍ර වෙනෝ. ඊළඟ පරපුර කොහොම ඉඳින් දන්නේ? ගුහාවල් හදාගෙන AC දාගෙන ඉඳීවේ. එහෙම නැතුව නම් ඉන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මිහිතලේ විනාශ කරපු එකම ස්වභාව ධර්මයෙන් ත්‍රස්තවාදී එක හා සමාන සත්වයා, එකම සත්වයා කවුද? සෝබාධමට ත්‍රස්තවාදීෝ කවුද? මිනිසා. මේ සෝබාධම කිසිම වෙනසක් විනාශ කරන්නේ නැහැ. මේ සෝබාධම විනාශ කරන සෝබාධමට ඉන්න එකම ත්‍රස්තවාදියා මිනිසාමයි. දැන් අපි ත්‍රස්තවාදී නොවේ කියලා හිතනවා. හැබැයි අපේ පරිභෝජනයේ තමයි අනිත් කට්ටිය ත්‍රස්තවාදී වැඩ ටික කරන්නේ. අපේ පරිභෝජනයේ තමයි තෙල් ටික ගන්නේ. අපේ පරිභෝජනයේ තමයි ගස් ටික කපන්නේ කියලා අපි මතක තියාගන්නත් ඕන. කමක් නැහැ. නමුත් ඉතින් ස්වභාව දහමට හිත කර මිනිස්සු ලෝක පහළ වෙන්න ඕන. මිනිසුන් ජයග්‍රහණය තමා තුළින් හොයන්න නැතුව බාහිරින් හොයන්න යන එකේ ප්‍රතිවිපාක. ආත්ම සංවේදීව සත්‍ය සොයා ගන්න. පොතකින්, සත්‍ය හොයන්නට එපා. පොතකින් උදව්වක් ගන්න. ඒ වුණත් පොතේ තියෙන දේ සත්‍යයි කියලා හිතන්න යන්න එපා. මොකද අප්‍රාණික අක්ෂරවලට ප්‍රාණවත් වූ සත්‍ය, සජීවි සත්‍ය රඳවා පවත්ව ගන්න පුළුවන් කම නැහැ. අප්‍රාණික වචන ප්‍රාණවත් නැහැ. නමුත් කිසි කෙනෙක් හිතන්න එපා මේ ඔව අන්ධානු කරන භාවයෙන් ඊළඟට එහෙනම් මේ ගාථා වැඩන්නේ, සූත්‍ර වැඩන්නේ, ඈ මේවා එහෙනම් පොත් අක්ෂර ඔයම වැඩන්නේ, ඈ එහෙම හිතුවාම හරියනවද? හරියන්නේ නැහැ. ඒ වැඩන්නේ නැති බව හරි අපි තේරුම් ගන්න ඒ අක්ෂර මත හැකියාව තියෙන්න ඕන. එහෙමනම් මේක ප්‍රතික්ෂේපයක්වත් අනුමැතියක්වත් නෙමෙයි. ප්‍රතික්ෂේප නොකර අනුමැතියකින් තොරව ඉන්න ඕනේ කියලා පදනමකුත් මේකේ නැහැ. එහෙම ගත්තොත් මොකද වෙන්නේ? මේ නිකාම්ම ඉන්න ඕනේ. දැන් සමහර අය නිරායාසේ නිර්වාණය කියලා කිව්වහම හාමුදුරු කියන්නේ මේ නිකං ඉඳීමෙන්. එහෙනම් මේක ප්‍රතික්ෂේපයකුත් නැහැ, අනුමැතියකුත් නැහැ කියලා කිව්වම හරි මන් දැන් එහෙනම් ප්‍රතික්ෂේපත් නොකර අනුමැතියකුත් නොකර ඉන්න ඕන. ඒකම අනුමැතියක්නේ. එතකොට ප්‍රතික්ෂේපය අනුමැතියයි දෙකෙන් තොර වෙන්න ඕන කියන එකම ප්‍රතික්ෂේපයක්නේ. දැන් ප්‍රතික්ෂේපයෙන් සහ අනුමැතියෙන් තොර වෙන්න ඕන කියන එක ප්‍රතික්ෂේපයක් බවට පත් වෙනවා. ඒකම ප්‍රතික්ෂේපයක් කියලා. තේරෙනවනේ? දැන් මගේ මනස ඔන්න මුගෝ සිතුවිලියෙන් නැතුව පවත්ව ගන්න ඕන. එතකොට පවත්ව ගන්න ඕන කියන එක අනුමැතිය. සිතුවිලි කියන පද්ධතිය ප්‍රතික්ෂේපය. නැගනේ? එදෙනම තේරෙනවා. එතකොට ධර්මය තුල පිහිටන්න සංඥාවෙන් පුළුවන්ද? ක්‍රියාවෙන් පුළුවන්ද? බෑ. ක්‍රියාවෙන් නිදහස් වෙන්න ඕන. මේක අභාවිතා ධම්මා. මේක භාවිතා කරන ධර්මයක් නෙමෙයි. දැන් අපි මොනතරම් සංඥාවෙන් දුර හිතන්න ගියත් සංඥාවෙන් එහාට යන්න බෑ. සංඥාව යන්නේ සංඥාව දිගටෙක් පමණයි. දැන් නූලක් බැඳලා ඉවරලා සරුංගලයක් යවනකොට මොකද වෙන්නේ? ඒ සරුංගලේ නූල යන්නේ නූල් බෝලේ දිගටෙක්. එතකොට සංඥාවෙන් අපි යම් කොච්චර දෙයක් දැනගත්තත් ඒක ක්‍රියාත්මක වෙන්නේ කොහේද? සංඥාවෙම තමයි. සරුංගලේ නූලෙම තමයි කොච්චර දුර ගියත් තියෙන්නේ. ඒ වගේ සංඥාවෙම තමයි නතර වෙන්නේ. එතකොට මේක සංඥාවෙන් දැනගන්න පුළුවන්ද? නැහැ. සංඥාවෙන් දැනගන්න බෑ. එතකොට රූපේ දුර යන්නේ රූපේ සීමාව දක්වා, වේදනාව දුර යන්නේ වේදනාවේ සීමා දක්වා, විඥානයේ දුර යන්නේ විඥානයේ දැනුම දක්වා, සලායතන ක්‍රියා කරන්නේ සලායතනයේ සීමාව දක්වා. මේ සලායතනයේ සීමාව දැන් අපිට ඇහෙන්නේ නැති හඬ වර්ග නැද්ද? කියන හොඳට කන් ඇහෙන්නේ නැති වුණා වුණත් අපි අර හර්ට්ස් ගන්න අඩු කරාම බල්ලන්ට ඇහෙනවා අපිට වඩා හොඳට. චූටි ශබ්ද නිකුත් වෙන්න පුළුවන්, සුනකයන්ට එහෙම පොඩි ශබ්ද ඇහෙනවා අපිට ඇහෙන්නේ නැති ඒවා. ඒගොල්ලෝ ඒකට බුරුණු. එතන විශාල ශබ්දත් ඇහෙන්නේ. කුඩා ශබ්දත් ඇහෙන්නේ. එතකොට අපි විශ්වාස කරන එක වැරදි. සියල්ල මට පුළුවන්. සියල්ල මට ඇහෙනවා. සියල්ල මට පේනවා. සියල්ල මට තේරෙනවා. සියල්ල මට දැනගන්න පුළුවන් කියලා විශ්වාස කරන එක වැරදි. ඒ මමත්වයෙන් ඉන්න කට්ටිය මොකද හිතන්නේ? තමන්ට නොතේරෙන දේවල් ඒකේ අර්ථයක් නැහැ කියලා හිතනවා. කෙනෙක් මෙහෙම අත උස්සලා උඩට මෙහෙම මෙහෙම දැන් අත බලන්න මෙහෙම ඇස් දෙක පියාගෙන මෙහෙම අත දික් කරලා මොකද වෙන්නේ? මෙහෙම බලන මුකුත් නැහැ නේ, මුකුත් අහුවෙන්නේ නැහැ නේ. එතකොට අපි ඒ සීමාවෙන් හිතනවා මෙතන මොකවත් නැහැ කියලා. හැබැයි තා අඩි 10ක් මගේ අත උස වුණා නම් අද මොකවත් අහුවෙන්නේ නැද්ද? අහුවෙනවා. මේ සිරිලිම හසු වෙනවා. ඒ නිසා සමහර අයගේ නුවණ මෙහෙම පොඩ්ඩක් යොදවලා කිසි තේරුමක් නැහැ නේ, කිසි තේරුමක් නැති වුණා මොකද අර්ථයක් නැහැ නේ. ඇයි ඒ? තමන්ගේ අතට හතේ දිගට වඩා පොඩ්ඩක් උඩින් තියෙන්නේ. තමන්ගේ අතේ දිගට වඩා පොඩ්ඩක් උඩින් තියෙනකොට මොකද වෙන්නේ? අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ නැති වෙනකොට එයා හිතන්නේ අර තනිකර මමත්වයෙන් ඉන්නේ. තමන් හිතන්නේ තමන්ගේ අත දිගටෙක් අහුවෙන දේවල් ටික තමයි හරි. තමන්ට තේරෙන සීමාව තමයි හරි. තමන්ට තේරෙන අර්ථ ටික තමයි හරි කියලා. ඒක තමයි විශේෂත්වය. බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ මේ ඉන්ද්‍රිය ගෝචර නැති සීමාවක්. ඒව නැත්තම් මේ අතට අහුවෙන්නේ නැති සීමාවේ හෙව්වා. ඉන්ද්‍රිය සාපේක්ෂිතතාවයට වඩා නිර්පේක්ෂිත ධර්මයක් හෙව්වා. ඒකයි ඔය ලේසි කාරණයක් නෙමෙයි ඔය පටිසෝතගාමි කියන වචනය. මේ අපේ හිතාගෙන ඉන්නෝ මේ අනිත් පැත්තට ක්‍රියා කරනවා කියලා. අපේ අය මේ ඍණාත්මක පැත්තකට දාලා ඒ ධන ඍණ දෙකම තියෙන්නේ මේ අනුසෝතගාමිත්වේ. ධන ඍණ දෙකම තියෙන්නේ අනුසෝතගාමිත්වේ. ඒක පටිසෝතගාමි නෙමෙයි. මේ බුදුරජාණන් වහන්සේගේ පටිසෝතගාමි කියලා කියන්නේ ධන ඍණ නෙමෙයි. ඉතින් මේ දේවල් ටික මේ දේශකයෝ දැනගත්තොත්, අවබෝධ කරගත්තොත්, මේගොල්ලෝ ලෝකයට සත්‍ය දේ පැහැදිලි කරන පිරිසක් බවට පත් වෙනවා. ඇත්ත ලෝකෙට කියා දෙනවා. ඒ ඇත්ත කියා දීමෙන් ලෝකෙ සියලු දෙනාටම නිවනක් ලැබෙනවා. දැන් ටික වෙලාවක් ධර්මය පුරුදු කරන්න. නිර්වචන වශයෙන් අහනකොට ඊට පස්සේ තව කෙනෙක්ගෙන් අහනවා ගිහින් මොකද්ද කියන්නේ? අර හාමුදුරුව මෙහෙම කිව්වා, මේ හාමුදුරුව මෙහෙම කිව්වා, ආයි ඔය හාමුදුරුව කොහොමද කියන්නේ කියලා. ඊට පස්සේ ඒකත් මතක තියාගන්නවා. ඒකත් මතක තියාගෙන ගිහිල්ලා ආයි අන කෙනෙක්ගෙන් අහනවා, අර හාමුදුරුව තුන්නම මෙහෙම කිව්වා, හතරවෙනි හාමුදුරුව ඔබ වහන්සේ මෙහෙමද කියන්නේ කියලා. එහෙමත් අහගෙන ගිහිල්ලා ඉවරලා බුද්ධාගමේ අය මෙහෙම කියනවා, ඕගොල්ලන්ගේ ආගමේ කොහොමද කියන්නේ? ඊළඟට අපේ ආගමේ මෙහෙමයි කියනවා. ඊට පස්සේ ඊළඟ ආගමට යනවා. අර ආගමේ මෙහෙම කියනවා, මේ ආගමේ මෙහෙම කියනවා, ඕගොල්ලන්ගේ ආගම වැඩක් තියනවද? ඈ වැඩක් තියනවද? නිකන් සංස්කාර ගොඩක්, තර්ක ගොඩක්, පද ගොඩක්, සංකල්ප ගොඩක් පමණයි. ඒක කිසි තේරුමක් නැහැ. කිසිම ළමයෙකුට අපි කියන්නේ නැහැ වැටෙන්නේ නැතිව නැගිටලා ඇවිදින්න කියලා. ඇවිදින්න උත්සාහ කරන එක හොඳයි. ඒ උත්සාහ කරද්දී වැටෙන එක සාමාන්‍ය හොඳයි. ලර්නර්ස් කියහාම එයා හරියටම පළවෙනි පාරෙන් ගියර් මාරු කරගෙන යන්න ඕනේ කියලා එකක් නැහැ. ස්වභාවය තමයි ක්ලච් බැලන්ස් නැතුව යනවා ගියර් නේද? ෆස්ට් එකේ ඕන එකට තර්ඩ් එකේ විතර පිකප් කරන එක එක ප්‍රශ්න තියෙනවා එයාගේ. ඒක තමයි ලර්නර්ස් යන්නේ ඒකට ඉගෙන ගන්න. ඒ නිසා කිසිම වැරදිල්ල ඒක වැරද්දක් නෙමෙයි, ඒක තමයි ස්වභාවය. ඒක ස්වභාවය. ඒක එහෙම තමයි. ඒකට අපි ගරු කරනවා. නමුත් එතන අපිට පැහැදිලි වෙන්නේ මේ වැරද්දක් වෙනවයි කියන තැනදී පැහැදිලි වෙන්නේ මොකද්ද? මෙයා මේ අධ්‍යයනය කරනවායි කියන එක. ඉගෙන ගන්නවායි කියන එක. ඊළඟට හැබැයි එතන වැරදිදී අපි කියලා දෙනවා මෙන්න මේක මෙහෙමයි මෙහෙමයි කරන්න ඕන කියලා. එතකොට එතන ඉඳලා ඒ කොටස හදා ගන්න ඕන. නමුත් ඒ කොටස හදාගෙන ආයියද්දි තව වැරදි වෙන්නේ නැද්ද? වෙනවා. එතකොටත් අපි ඒ වැරදිත් හදා ගන්න අපි කියලා දෙනවා. එතකොට ඒ වැරදිත් ඒ විදියට හදා ගන්න ඕන. ඒ විදියට ගිහිල්ලා තමයි අපි විභාගය සමත් වෙන්නේ. ඉතින් මුලින්ම අපි තේරුම් ගන්න කරුණු වල අඩුපාඩුකම් සහිතව අපි තේරුම් ගන්නවා. අපි කිව්වහම සිතුවිලි පස්සට දාන්න, එහෙම නැත්නම් සිතුවිලි අතහැරලා දාන්න, කිසිම දෙයක් නාල්ලා ඉන්න කියලා කිව්වහම ඒක මුලදී අපිට තේරෙනවා, තේරුණාට ඒවයි අඩුපාඩුකම් තියෙනවා. දැන් අහ ප්‍රශ්නේ ඇතුළේ තියෙන්නේ දැන් මම එහෙම සිතුවිලි පිටපස්සට දමා හිටියා, සිතුවිලි වලින් තොර වෙලා හිටියා. ඊට පස්සේ මම මොන වගේ අරමුණකද ඉන්න ඕන කියන කාරණේ තමයි අහන්නේ. නේ? මොන වගේ අරමුණකට මොන වගේ තත්වයකට පත් වෙලා ඉන්න ඕනද කියන කාරණේ. ඉතින් අපි මුලින් දේශනාවෙදිත් මතක් කළා, හොඳට ඒක මතක තියාගන්න ඕන කාරණේ තමයි මොකද්ද? මේ සංඥාව දුකක්. සංඥාව තමයි ගැටලු ඇති කරන ස්වභාවය. එතකොට අපි සංඥාවල් මාරු කරලා හරියනවද? නෑ. සංඥා කියලා කිව්වම ඕනම සංඥාවක් දුකක්. ආයි ඒක සප සංඥාවක් කියලා එකක් නෑ. සපයි කියන එක තුලම තමයි දුකයි කියන එකක් තියෙන්නේ. සපයි කියන එක කෙනෙක් අසාද බැඳලා ඉන්නේ කවුද? දුක. දුකයි කියන එක කෙනෙක් අසාද බැඳලා ඉන්නේ සප. සපයි දුකයි කියලා කියන්නේ මායාවේ ධර්මතා දෙකක්. එතකොට එක දෙයකට ආරාධනා කරන්න බෑ. දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ කිසි කෙනෙක් ආරාධනා කරන්නේ දුකට. හැමෝම තමන්ගේ මගුල් ගෙදරට එන්න කියන්නේ සැපට. සැපට කියනවා මේ ඔයා එන්න අපේ මගුල් ගෙදර. සැප එනෝ හා මං එන්නම් කියලා බාර ගන්නවා. බාරගෙන දැන් ඔන්න සැප එනෝ. සැප ඉන්නේ කවුරුත් එක්කද? දුකත් එක්ක ඉන්නේ. ඉතින් ඊට පස්සේ මගුල් ගෙදරට ආවට පස්සේ කියනවා ඔයාට විතරයි නේ මං එන්න කිව්වේ. අරයා මොකද එක්කන් ආවේ? අනේ කොහොමද ඉතින් එයා දාලා එන්නේ? එයා මගේ මහත්තයනේ. ඈ එයා මගේ නෝනනේ. ඉතින් මං කොහොමද දාලා එන්නේ? ඒක කරන්න බෑනේ, අපි දෙන්න එක ගෙදරනේ ඉන්නේ. ඉතින් ඔයාට මාව ඕනනම් ඉතින් මගේ මහත්තයත් නේනෝ. මගේ මහත්තයා ඉතින් පොඩ්ඩක් නෝටි තමයි. මෙතන වෙරි වෙලා බීලා වීදුරු මිගන් කුඩු ගල්ලා ඔබ වමන කළා එහෙම යන්නේ. ඒකට කරන්න දෙයක් නැහැ. වාද්දේ ස්වරූපේ ඒක. ඈ ඉතින් ඒක තමයි ස්වභාවය. ඒ නිසා මේ අපි පුරුදු වෙන්න ඕන පුරුවන්තරන් අර ධර්මානුගත වෙන්න, ධම්මානුධම්ම ප්‍රතිපatti වෙන්න ඕන. දැන් ධම්මානුධම්ම ප්‍රතිපatti කියලා කිව්වහම මේක ටිකක් ගැඹුරින් හදාරන්න ඕන දෙයක්. අපි එකපාරටම මේ තේරුම් ගත්තාම අපි හිතන්නේපා මේ මම ධර්මයේ තමයි මේ තේරුම් අරන් තියෙන්නේ, මම මේ හරියටම මේ තේරුම් අරන් තියෙන්නේ මේ කියපු එකම තමයි කියලා හිතන්නේපා. ඈ නැවත නැවත විමසන්න කියන මේක කියනවා පියවරෙන් පියවර විමසන්න කියලා කියනවා. ඒ කියන්නේ අපි එක පියවරකට ඇවිල්ලා මම ඉන්නේ මේ ධර්ම මාර්ගයේ හරි තමයි කියලා හිතන්න එපා. ඊළඟට ඒ තියාපු පියවර විමසන්න කියනවා. එතකොට ඒ පියවරේ තියෙන අඩුපාඩුකම් පේන්න පටන් ගන්නවා. ඊළඟ යා ඊළඟ පියවර තියෙනවා. දැන් ඉන්න පියවර විමසුවේ නැත්තොත් මොකද වෙන්නේ? ඊළඟ පියවරක් තියන්නේ නැහැ. ඒක මං කියන්නේ ලදපමණින් සතුට වෙන අය නිවන් දකින්නේ නැහැ කියන්නේ. ඒ තියෙන දේ සතුට වෙලා ඉන්නවනේ. දැන් ධර්මයේදී ලදපමණින් සතුට වෙන්න එපා. ඉන්න පියවරේ අඩුපාඩු හොයන්න. එතකොට මොකද වෙන්නේ? දියුණු වෙනවා. සමාජයත් තුලත් අපි මේ ජීවත් වෙන දේ තුලත් එහෙමයි. එහෙම දේවල් ගැන හිතනවා නම් අපි අලුත් වෙනවා. ඒ කියන්නේ තාමත් 1500 ගණන් වල නීති පොත් අපි පාවිච්චි කරන්නේ. නැත්නම් පාවිච්චි කරන්නේ නැහැ නේ. ඒ ලංකාවේ රටවල. ඒ නිසා මේ අපි එහෙම අලුතෙන් හිතන්නේ නැති චාතේලාම අවුරුදු 500ක් පස්සේ ඉන්නේ එකයි. හැම පියවරක්ම හිතන්න. මේ මොහොතේ වැරද්ද හොයන්න. ශනිකෝ ඊළඟ පියවරට එනවා. ඊළඟ පියවරේ ප්‍රශ්නේ හොයන්න. එතකොට මේක දුකයි කියන්නේ බුද්ධ ආගමද? නෑ. ඒක Tamanta සංවේදීතාවය. දැන් අපි මේ දුකයි කියලා කතා කරන දේ ඕනම කෙනෙකුට දුක නැද්ද? තියෙනවා. හැබැයි මිනිස්සු ඒකට විසඳුම දන්නේ නෑ. කාට හරි දෙයියෙකුට කියනවා මාව මේ දුකෙන් නිදහස් කරලා දෙන්න කියලා. හැබැයි ජීවිතේ පුරාමත් කෑ ගහනවා. ඉල්ලනවා. වැඩි කෙරෙයිද? කෙරෙන්නේ නෑ. ඒකට හේතුව දෙයිය කොහෙද ඉන්නේ කියලා දන්නේ නැහැ. මොකද දෙයිය ඉන්න පැත්තට හැරිලා නේ කියන්න ඕන. ඇඩ්‍රස් නැති දෙයියෙක් ගැන තමයි හැමෝම දන්නේ. ඉතින් ඇඩ්‍රස් නැති දෙයියෙකුට කෑ ගැහුවට කවදාවත් තවන්න පිහිටක් ඇති වෙන්නේ නැහැ. මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි පුඤ්ජලයා. ඒ මොහොම ලස්සන අර ඉන්දියාවේ හිටපු ශ්‍රමණ මහරිසි කියන කෙනෙක් හිටියා. ඔය බලන්න පුළුවන් YouTube එකකින්. ඔයා ලස්සනට කියනවා දෙවියන් විසින් නොවේ ලෝකය මැව්වේ. මිනිසා විසින් තමයි දෙවියන් මැව්වේ කියලා. මිනිසා විසින් තමයි දෙවියන් මැව්වේ. දෙවියන් විසින් නෙමෙයි මිනිසා මැව්වේ කියලා. ඒකට සාධකය තමයි බුද්ධ ආගමට 2600යි, මුස්ලිම් ආගමට 10 ගානයි, හිසු දහමටත් 2014යි. ඒ ලෝකේ අවුරුදු 40,000ක ඉතිහාසයේ දැනුත් හොයාගෙන තියෙනවා. එතකොට ඒ කාලේ කවුද හිටියේ? ඈ ඒක මහා බ්‍රහ්මන් හිටියා. ඊට දිහා මිලින ගානක් මිනිස්සු හිටියා. ඒ කාලේ කවුද හිටියේ? අන්න ඒකයි කියන්නේ මිනිසා විසින් තමයි ගෝට්ලා හදන්නේ, බෝට්ලා හදන්නේ, ඔක්කොම හදන්නේ. මිනිහා තමයි මේ හැමදේම මවන්නේ. මේක නිසා තමයි මේක මනෝ කියලා කිව්වේ ඒකයි. මනස. දැන් බුදුහාමුදුරු කියන චරිතයේ තියෙන මවපු චරිතයක් නෙමෙයි, නිපදිච්ච මිනිස්සෙක් නේ. ඒ නිසා ඒකේ ප්‍රශ්නයක් නැහැ, ඒකේ ඉතිහාසයක්. අපි වගේ මිනිස්සෙක්, අපි වගේ ඉන්ද්‍රියන් හයක් තිබුණු, දුක් වේදනා සංවේදීතාව තිබුණු, ලේ යට මස්නහර තිබුණු. නැත්නම් ඉතින් අතිසාරය හැදෙන්නේ නැහැ නේ. අතිසාරය හැදෙන්නේ අපි වගේ ඊට උනිසා. බඩේ අමාරු හැදෙන්නේ ඒකයි. විපාසය ඇති වෙන්නේ ඒකයි. ආහාර අනුභව කරන්නේ ඒකයි. ඒ නිසා මිනිස්සේ කියා. එයා නිර්මාණවාදී නෙවෙයි, නිර්මාණයක් නෙමෙයි. ඒකයි. මෙතන තියෙන්නේ සබ්බේ සංඛාරා අනිච්ඡාති කියලා දකින්න. සියලු සංස්කාරකයෝ අනිත්‍යයි කියලා දකින්න. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අපේ බෞද්ධයන්ට මේක කියපු ගමන්ම අනිත්‍ය නිත්‍ය කරගන්නවා. අනිත්‍ය කියන එකට සංස්කාරයක් හදානවා. අනිත්‍ය කියන එකට සංඥාවක් හදනවා. අනිත්‍ය කියන එක පොත් ගානක ලියනවා. එතකොට අනිත්‍ය වෙනවද? අනිත්‍ය පොද්ඥානක ලිව්වොත් අනිත්‍යද නෑ. අනිත්‍ය කියලා වචනයක් ලෝකේ නිර්මාණය වුණොත් ඒක අනිත්‍ය නෙමෙයි. අනිත්‍ය කියලා වචනයක් ලෝකේ නිර්මාණය වුණොත් ඒක නිත්‍යයි. අනිත්‍ය කියලා පදයක් නිර්මාණය වුණොත් ඒක නිත්‍යයි. අනිත්‍ය කියලා එක වචනයක් නිර්මාණය වුණොත් ඇලපිල්ලක් හරි ස්පිල්ලක් හරි නිර්මාණය වුණොත් ඒක සංකල්පයක්. එතකොට ස්පිල්ලක්වත් පාපිල්ලක්වත් නෙමෙයි අනිත්‍ය කියන්නේ. වචනය නෙමෙයි අනිත්‍ය කියන්නේ. එක්ක අහන ඕගොල්ලන්ට පිස්සු නැත්තම් කියන මට පිස්සු. ඒක කියන්න දෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ. ලෝකය හරිම දුප්පත්, වචන හරිම දුප්පත්. ඒතකොට මේ දැනුමට වඩා දෙයක් තුලට, භාෂාවට වඩා දෙයක් තුලට බෙස් යන්න ඕන. ඒ සියලු සංස්කාරක අනිත්‍යයි. යදහා පඤ්ඤාය පස්සති, යා ගැඹුරු මනසින් ඒක දකිනවා. දැකට පස්සේ මොකද වෙන්නේ? එයා බැඳීම් නැති විරහිත දර්ශනයකට පාත්‍ර වෙනවා. බැඳීම් විරහිත දර්ශනයකට පාත්‍ර වෙනවා. එයා විශ්වය හා සමානයි. විශ්වයේ විශ්වයක් තියෙනවා. හැබැයි විශ්වයක් තිබුණට විශ්වයේ මැදක් තියෙනවද? නැහැ. විශ්වයේ කෙලවරක් තියෙනවද? නැහැ. ආරම්භයකුත් නැහැ. ඒක වට කරන්නත් බෑ. තේරුණානේ? නමුත් විශ්වයක් තියෙනවා. ඒ වගේ තමයි බුදු කෙනෙකුත් මේ පුජ්‍යලයක් වගේ පේනවා. පුජ්‍යලයක් නෙමෙයි. මේ කතා කරනවා වගේ පේනවා. වචනයක් නෙමෙයි. පද ටිකක් කියනවා පද නෙමෙයි. සූත්‍ර ටිකක් කියනවා සූත්‍ර නෙමෙයි. ආගමක් වගේ පේනවා ආගමක් නෙමෙයි. ජාතියක් වගේ පේනවා මේක ජාතියක් නෙමෙයි. දර්ශනයක් වගේ පේනවා මේක දර්ශනයක් නෙමෙයි. මේක දේශනයක් කියලා හිතනවා මේක දේශනයක් නෙමෙයි. එතකොට මේක සංඥාවෙන් තේරුම් ගන්න පුළුවන්ද? නෑ. මෙතන එතකොට ඔබේ සංඥාව හිර වෙනවා නම් ඔය මොකද කරන් තියෙන්නේ? සංඥාවට කියනවා ඔයාට මේක කරන්න බෑ, ඔබට කරන්න පුළුවන් ටික විතරක් කරගන්න පුළුවන්. ඔබට කරන්න පුළුවන් ටික මෙන්න මේ ටික විතරයි. මොනවද? ඔය සංඥාවට පුළුවන් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පද්ධතිය හසුරවන්න. එහෙම නැත්නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි හසුරවන්න පමණයි පුළුවන් ළමයෝ ඔයාට. ඈ සංඥාවට කියලා දෙන්න ඕන. මේක ලෝකෝත්තර දහමක්. මේකෙන් එහාට වාර වැඩ කරන්න බෑ. ඈ මෙතනින් එහාට යන ක්‍රමවේදය වෙනස්. අභ්‍යවකාශ තරණයක් කරනකොට මේ කාය ශරීරයේ මේ විදියටම මෙහෙම මිනිස්සු අභ්‍යවකාශය තරණය කරන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? ඒ මිනිස්සු මැරෙනවා. උස්ම ගන්න බැරුව මැරෙනවා. ඔක්සිජන් නැති වෙනවනේ. එතකොට මොකද කරන්නේ? එයාට එතකොට අපි තේරුම් ගත්තට පස්සේ කියනවා ඔයාට පුළුවන් සීමාව මේක කියලා. එයා ඔක්සිජන් හදාගෙන යනවා. ගිහිල්ලා තමයි උස්ම ගන්න. ඒ වගේත් මේ විඥාන පද්ධතියේ තියෙන සීමාව තුලින් එහාට ලෝකෝත්තර බවක්, එහෙම නැත්නම් ලෝකයෙන් එහා, විශ්වයෙන් එහා. විශ්වයෙන් එහා මොකක්ද එන්නේ? විශ්වයෙන් එහා මොකක්ද එන්නේ? අනන්තය. විශ්වයෙන් එහා තියෙන්නේ අනන්තය. ඒක විශ්වය අනන්තය නෙමෙයිද? විශ්වයෙන් එහා තියෙන්නේ විශ්වයම තමයි. එතනින් එහා තියෙන්නේ ඒත් විශ්වයම තමයි. ඒකට විශ්වය කියලා එකක් තියෙනවද? විශ්වය කියලා එකක් නැහැ. ඒක නිසා තමයි විශ්වය කියලා කියන්නේ. ඒකට විශ්වය කියන්නේ විෂ්ණු දෙවියෝ කියලා කියන්නේ තයාට. අපි මේ පූජාවට හරිය මේ තියෙන විශ්වයට විෂ්ණු දෙවියන්ට. හොඳයි. නේද? බොහොම හොඳයි. ඒක තමයි විශ්ව දෙවියෝ කියලා ඉතින් හැදුවා, රූපයක් හැදුවා. විශ්ව දෙවියෙක් ඉන්නවා, විශ්ව දෙවියෝ ඉන්නවා, විශ්වය විෂ්ණු. ධර්මතා ග්‍රහලෝක වලටත් තියෙන ලස්සන රූප හදලා නේ, ඈ සෙනසුරු ග්‍රහයා ඉන්නවා, ඈ ඒකේ ඉන්නෝ. ඒගොල්ලන්ට ස්තෝත්‍ර කියනවා, කවි කියනවා, පූජාවත් තියනවා, ඒ කරනවා නේ. නීල් ආෆ්ටර් නැති වෙච්චේ හොඳයි. ලංකාවට ආව නම් බඩබැල්ල මිනිස්සු හිනා වෙලා මැරෙනවා. ඇයි ඉතින් චන්ද්‍රග්‍රහයගේ අපල දුරු වෙන්න චන්ද්‍රග්‍රහය වෙනම ඉන්නවනේ. ඒ විතරක් නෙමෙයි, ග්‍රහ උතුමෝ කියලා ඒ උත්තමයන්ට පින් අනුමෝදන් කරනවා. ඒ උත්තම පූජාවත් තියෙනවා. ඈ නෑ මං කියන්නේ එහෙම දේවල් නැහැ කියලා. ඒ පරිසර බලපෑම් මිනිස්සුන්ට තියෙනවා, විද්‍යානුකූලව තියෙනවා. ඒකට විද්‍යානුකූල ක්‍රමවේද තියෙනවා. ඒවට භාවිතා කරන මැණික් ගල් වර්ග තියෙනවා. ඒ වගේම ශරීරයේ උෂ්ණත්වය නැගෙන පරිසරයක් නම් උදා වෙන්නේ යාට ආහාර ප්‍රතිපත්ති තියෙනවා. ඒක සිසිල් කරගන්න ඒ වගේ ක්‍රමවේද තියෙනවා. ඒ වගේම හිත කලබල වෙන කාලෙක නම් ඉතින් භාවනා වැඩසටහන් වලට සහභාගී වෙන්න ඕන. ඉතින් බෝධි පූජා වගේ දේවල් තියන්න ඕන. ඒ කරන දේවල් එකක්වත් වැරදි නැහැ. ඒවා අර නිසි දර්ශනයෙන් ඒක කරන්න ඕන. දැන් මම මේක කලගෙටි ටිකක් දුවල දුවල ගිහිල්ලා කලහතක් නාවලහම වැඩේ හරියන්නේ නැහැ. ඒකට නෙවෙයි මට මේ මම මෙතෙන්ට එවල තියෙන්නේ මගේ හිත හදාගන්න. එහෙම නැතුව මේ කලගෙඩි හතක් නාවල යන්නේ නෙමෙයි. අන්න ඒ තුල මම දැන් කරගන්න ඕන දේ තමයි මේ ගහ ළඟ ඉඳගෙන මගේ හිත පහන් කරගන්න ඕන. ඒකයි කරෙන්න ඕන. කාක්කන්ට මෙහෙම කිරිබත් ගුලි දෙන්න කිව්වහම සෙනසුරු අපලට කිරිබත් ගුලි ටිකක් ගහගෙන ගහගෙන ගහගෙන කියලා පාරේ දාගෙන ඉන්නක නෙමෙයි. මට දීලා තියෙන්නේ පුණ්‍යවන්ත සිතුවිලි ඇති කරගන්න අවස්ථාවක්. ඒ නිසා මම සතුන්ට මෙහෙම දීලා පින් සිතුවිලි ඇති කරගත්තන් අර පව් මතු වෙන ස්වභාවය, හිතාතන්සුම් වෙන ස්වභාවය වගේ දේවල් මැකිලා ගිහිල්ලා හිතේ යම්කිසි සුබදායි තත්වයක් ගොඩනැගිලා හිත පාලනය වීමක් සිද්ධ වෙනවා. ඒ ක්‍රමවේදයන් වල ඇත්තක් තියෙනවා. ඒ නිසා ඒක වෙනස් කරන්න එපා. මේ කරන දේවල් විද්‍යානුකූලව කරන්න. කිසි වරදක් නැහැ. ගහේ කොලේ සෝබා දහමේ තියෙන බලපෑම් තියෙනවා. ඒක භෞතික දෙයක්. ඒක භෞතික දෙයක්. ඒක භෞතික ක්‍රමවේදයක්. භෞතික ශරීරයකට බලපාන ප්‍රවත්මවල තියෙනවා. භෞතික විඥානයකට බලපවත්වන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම අධ්‍යාත්මික මනසකට බලපාන ස්වභාවයක්ත් තියෙනවා. දැන් ලබනාත්මේ උපදින්නද ඕන, නූපදින්නද ඕන? මේ මොහොතේ සත්වයක් නැතිකොට මේ ලබනාත්මේ උපදින්නේ මොකන්ද? මේ මොහොතේ තියෙන සත්වයා කියන නිර්මාණය මිස සත්වෙක් මේ මොහොතේත් නැහැ. සත්වෙක් කියන නිර්මාණයටයි ඔබ දුක් වෙන්නේ. දැන් ඔබට මේ මොහොතේ ඉඩමක් තියනවද? ගයක් නැහැ. මේක මගේ ගේ කියන නිර්මාණයට ඔබ දුක් වෙන්නේ. ඒ වගේ නිර්මාණ කරගත් මිනිස්සු සංඛ්‍යාව ඔය බින් කොටසම කෝටි ගාණක්. තවත් ඔබෙන් පස්සෙත් මේ බින් කොටස මගේ කියලා නිර්මාණය කරගන්න පිරිස් සංඛ්‍යාව කෝටි ගණනක්, ප්‍රකෝටි ගණනක්. එහෙමනම් මෙතන සත්වයක් නැහැ, තියෙන්නේ නිර්මාණවාදය. නිර්මාණ දෙවීම. ඕනම දෙයක් දුකයි කියලා හිතලා දුක් වෙන්න පුළුවන්ද? බැරිද? පුළුවන්. ඕනම දෙයක් සැපයි කියලා හිතලා සැප වෙනින්න පුළුවන්. ඉතින් ඕනම කෙනෙකුට මේ දුකෙන් හා සැපෙන් මිදෙන්නත් පුළුවන්. දුකෙන් හා සැපෙන් මිදෙන්නත් පුළුවන්. කොහොමද දුකෙන් හා සැපෙන් මිදෙන්නේ? අදුක්ඛම සුඛ. දුකක් නොපෙමිනෙන සුඛයක් බවට පත් වෙනවා. දුකට පරිවර්තනය නොවන සැපයක් බවට පත් වෙනවා. එතකොට පුජ්‍යලත්වයේ මෙහෙවීමක් නැහැ. පුජ්‍යල දර්ශනයක් නැහැ. පුජ්‍යල න්‍යායක් නැහැ. පුජ්‍යල ස්වභාවයක් නැහැ. ලෝකෝත්තර දර්ශනය, ලෝකෝත්තර දර්ශනය තුල වැඩෙනකොට වැඩෙනකොට වැඩෙනකොට අර සම්මුති දර්ශන ප්‍රහීන වෙවි, ප්‍රහීන වෙවි, දුරු වෙවි, දුරු වෙවි, දුරු වෙවි යනවා. ඒ දුරු වෙවි දුරු වෙවි යෑමෙන් තමන්ගේ ලෝකෝත්තර දර්ශනය තමන්ගේ මුළු ශරීරයේ පුරාම විහිදෙනවා. ඒ විහිදීම තුලින් මොකද වෙන්නේ? දැන් අපි තියෙන කළු බෝඩ් එකක් තියෙනවා. අපි මේ කළු බෝඩ් එක මේ සුදු තීන්ත පොඩ්ඩක් ගන්නවා. හැවහම අපිට පේනවා කළු බෝඩ් එකේ සුදු තීන්ත ටිකක් තියෙනවා. දැන් අපි මොකද කරන්න ඕන? මේක සුදුම කරගන්න නම් අපි මේ සුදු පාට තීන්තම දිගට දිගට දිගට දිගට දිගට ගාගෙන ගාගෙන ගාගෙන ගාගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? ඒ පැතිරිලා ගිහලා කළු බෝඩ් එක සුදු බෝඩ් එකක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි මේ ලෝකෝත්තර ධර්ම කියන එක මුලින්ම තිතක් වගේ තමන් තුළ අවබෝධය ඥානය පහළ වුණාට පස්සේ ඒක තමන්ගේ ජීවිතේ පුරා පතුරවගෙන පතුරවගෙන පතුරවගෙන පතුරවගෙන යනකොට මොකද වෙන්නේ? අර ලෞකික කළු බෝඩ් එක ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ආන බ්ලැක් බෝඩ් එක වයිට් බෝඩ් එකක් බවට පත් වෙනවා. පැතිර ඒක තමයි භාවිතා බහුලී කතා කියලා කියන්නේ. ඒක තමයි වෙන්නේ. දැන් මෙතෙන්ට ආවේ බ්ලැක් බෝඩ් එන්නේ. බ්ලැක් බෝඩ් එක ආවම ටික ටික ටික ටික හාමුදුරු මේ සුදු තීන්ත තවරනවා. තවරනකොට අර බ්ලැක් බෝඩ් එක ටික ටික ඔන්න සුදු වෙනවා. සුදු කරගෙන යනවා. මෙතනින් එළියට ගියාම ආයි කළු බෝඩ් කළු ගා ගන්නවා ආයි. කළු ගාගෙන ආයෙනෝ බ්ලැක් බෝඩ් එක තියෙනවා. ඉතින් තමන් ඒ නිසා විශේෂයෙන් අවබෝධයට පත් වුණාට පස්සේ අවබෝධ කරගත්තට පස්සේ තමන්ටම තියෙනවා මේක ධර්මයේ මෙනෙහි කරලා ධර්මයේ තුල පැවතිලා ධර්ම දර්ශනය මුල් කරගෙන ධර්මයෙන් දැකලා ධම්මස්ස පාවිච්චි කරලා ඒ ධම්මස්ස තුල ඉඳිමින් නිරෝධ ඇසින් හැම දෙයක් දිහා බලලා සඤ්ඤා වලින් තොරව, සංස්කාර වලින් තොරව, විඥාන වලින් තොරව, නාම රූප වලින් තොරව, සලආයතන වලින් තොරව, ක්‍රියාවෙන් සහ අක්‍රියාවෙන් කියන දෙකෙන් නිදහස් වෙලා, වචන වලින් නිදහස් වෙලා, ස්වභාවයත් තුල නැගෙන වීරිය ප්‍රහාණය කරපු, දර්ශනය ප්‍රහාණය කරපු, සංකල්ප ප්‍රහාණය කරපු, වචන ප්‍රහාණය කරපු, දෘෂ්ටි ප්‍රහාණය කරපු, ජීවිතය කියන එක ප්‍රහාණය කරපු මේ ස්වභාවය තුල ඉඳගෙන හැමදේම නිහඬව දකින්න පුළුවන්. හැමදේම නිහඬව බලන්න පුළුවන්. මම දකිනවා නෙමෙයි. හරි කියලා දකින්නෙත් නෑ ලෝකේ. වැරදි කියලා දකින්නෙත් නෑ ලෝකේ. මෙහෙමයි කියලා ලෝකේ දකින්නේ නෑ. මෙහෙම නොවේ කියලා දකින්නෙත් නෑ. මෙහෙම වෙන්න ඕනේ කියලා දකින්නෙත් නෑ. මෙහෙම නොවෙන්න ඕනේ කියලා දකින්නෙත් නෑ. ඊට පස්සේ එයාගේ ගමන ගලා යෑමක්, දුවගෙන යෑමක් නෙමෙයි තියෙන්නේ. මොකක්ද තියෙන්නේ? ගලා යෑමක්. මිනිස්සුන්ට තියෙන මොකක්ද? දුවගෙන යෑමක්. මනුස්සයනේ. දැන් ජලය දුවගෙන යනවද? නෑ. ජලය ගලා යනවා. ඈ පුජ්‍යලයක් විසින් මෙහෙවන දෙයක් නෙමෙයි ඒක, ගලා යෑම. අපි දුවගෙන යනවයි කියලා කියන්නේ මොකද්ද? පුජ්‍යලයක් විසින් කරන දෙයට. අන්න එතන ඉඳලා ජීවිත ගමන රහතන් වහන්සේලාගේ ඉන්න බුදුවරුන් ඒ වගේම ආර්ය ශ්‍රාවක ධර්මයක් තියෙන මොකන්ද? එතන තියෙන්නේ ගලා යෑම, දුවගෙන යෑම නෙමෙයි. ඉතින් මම මගේ ජීවිතේ දුවගෙන යනව නෙමෙයි. දැන් කෙනෙක් දකින්න පුළුවන් හාමුදුරන්ට ප්‍රගතියක් තියෙනවනේ, දියුණුවක් තියෙනවනේ, ඈ මෙහෙම ක්‍රීති ප්‍රශංසා ලැබෙනවනේ, භෞතික දේවල් වලින් දියුණුවක් ලැබෙනවනේ කියලා කියන්නේ. මේ දුවගෙන යෑමක් නෙමෙයි, ඒ ගලා යෑම. ඒ ගලා යෑම තුලත් ගමනක් තියෙනවා. හැබැයි ඒක දුවගෙන යනවා නෙමෙයි. ඒ දැන් සමහර වෙලාවට ජල ධාරාවක් වේගෙන් ගලාගෙන යනවා වෙන්න පුළුවන් මිනිස්සෙක්. මේ දුවගෙන යන වේගයටත් වඩා හැබැයි ඒක දුරගෙන යෑමක් නෙමෙයි. දුරගෙන යෑමක් නෙමෙයි. ගලා යෑමක්. එතන බුදුරජාණන් වහන්සේගේ ජීවිතෙත් ගලා යෑමක්. ගලා යන දිය දහරාවත් බලන්න කොච්චර මෘදුව අනතිමානීව යනවද කියලා. ඒක මාන්නයක් නෑනේ, සබාධාවක් නේ. ඔව් දුවගෙන යන කෙනෙක් ළඟ මෘදු බවක් නෑ, රළු බවක් තියෙන්නේ. එයාල හැමදේම පෙරලගෙන යන්න පුළුවන් කම ඕන කමක් ඇති වෙනවා. නමුත් මේ ගලාගෙන යන කෙනාට එහෙම අවශ්‍යතාවය නෑ. ඒකයි ස්වභාවය. ඔබේ ජීවිතෙත් එහෙම සලස්සන්න. හොඳයි. හොඳයි. හැමදේම හොඳයි. මිනිස්සුන්ට තරහ ගියා. කෙනෙක් තරහ ගිහලා බයිනෝ. හොඳයි. ආයිනි වුණා. අ හොඳයි. ආයි ටික දවසකින් මේ සමා වෙන්න මට වෙලාවේ තරහ ගියා. අ හොඳයි. හොඳයි. ඒක මිනිස්සෙක් එහෙම ටෙලිෆෝන් එකක් අරගෙන ටෙල් කෝල් එකක් අරගෙන මට ඒ මිනිස්සෙ බැනගෙන ගියා. මම වැරදි කියලා. මං කිව්වා හොඳයි. මේ මහත්තයට තේරිච්ච විදියනේ බොහොම හොඳයි කියලා. ආයි ටික දවසක් ගියාට පස්සේ ආයි කෝල් එකක් ගන්නවා. ඔව්. ඔව් මට මතකයි මං කතා කරානේ. ඔව්. මේ අර එදා මේ කතා කරපු විදිය මට හොඳ නෑ කියලා හිතෙනවා කිව්වා. මං කිව්වා හොඳයි. මේ නිකන් මට දැන් කන්නත් බෑ වගේ කියලා. මං කිව්වා ආ ඒකත් හොඳයි. ඒකත් හොඳයි. මේ ශාවින්හස මේ මට සමා වෙන්න එදා මං ටිකක් සැරට කතා කළා. මං කිව්වා බොහොම හොඳයි. ඒක හොඳයි කියලා කිව්වා. බලන්න ඒ ඕනම කෙනෙක් සමහර වෙලාවට ඒ වැරද්ද කරනවා. එයා වැරද්දක් බව දැනගෙනම වැරදි වින්දනේ ලබන්නම. එතකොට ඒ වගේ කෙනෙක්ව නිවැරදි කරන්න පුළුවන්ද? වැරද්දක් දැනගෙන කරන කෙනෙක්ට වැරදි කියලා කෝ තහවුරු කරන්න පුළුවන්ද? බෑ. අර බොරුවට නිදාගත්ත මිනිස්සු අවදි කරන්න බෑ වගේ වැරද්දක් දැනගෙන කරන කෙනෙක් නිවැරදි කරන්න බෑ. නොදැන කරන කෙනෙක් නිවැරදි කරන්න පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවකදී තියෙන අපිට යාව නෙවැරදි කරන්න බෑ. මෙයා වැරද්ද දැනගෙනම මේක පරුස වචනේ කියලා දැනගෙනම යා පරුස වචන කතා කරනවා. එතකොට මොකද කරන්නේ අපි? ඒකෙන් එනහස් වෙනවා. ඉතින් අපිට මේ ලෝකේ තියෙන හැම දෙයක්ම හොඳයි කියලා බාර ගන්න පුළුවන් කම තියෙනවා. එකතින් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මුකුත් නොකර ඉන්නවයි කියන එක. ශක්ති ප්‍රමාණයෙන් හැකිය ආකාරයෙන් ජීවිතේ යමක් කරන්න ඕන. ඈ ක්‍රමවේදයක් තියෙන්න ඕන. නමුත් ජීවිතේකට හැමදේම පොදුයි, හැමදේම හොඳයි. ලෙඩක් හැදුනහම ආ හොඳයි කියලා බෙහෙත් නොකර ඉන්නේ නැහැ. බෙහෙත් කරනවා. ඒ කරන ප්‍රමාණයෙන් කරනවා. සුවපත් වෙනවා නම් සුවපත් වෙනවා. සුවපත් වෙන්නේ නැත්තම් ඒකත් හොඳයි. සුවපත් වුණොත් ඒකත් හොඳයි. බුදුරජාණන් වහන්සේ දාන ටිකක් හම්බෙච්ච දවසට වළඳනෝ, නැති දවසට කුසින් වැඩ ඉන්නවා. ඇල්ලතුර ටිකක් බීලා බුදුහාමුදුරන්ට දානි වැරදිච්ච ප්‍රමාණය අප්‍රමාණයි. ඒ කාලේ අප්‍රමාණය කියන්න බෑ. මේ දින ප්‍රමාණයක් තියෙනවා. බොහෝ අවස්ථාවල දානි වැරදුනා. නිසි දානයක් හම්බෙච්ච නැති අවස්ථාවන් හිතන්න බුද්ධ කාලේ ජීවත් වුණු කාලේදී බොහොමයි. ඒ කියන්නේ නිසි ආකාර වළඳන්න ප්‍රමාණයට සුදුසු දානය හම්බෙයි කියලා හිතනවද ඉන්දියානු සමාජයේ? ඈ නිසි ආකාර වල මේ අනේ පිළිසිටුතුමාගේ දේවරම් මහ විහාරේ වැඩ ඉදදී නම් හම්බෙන්නේ නැති. එතුමා හදලා මේ දෝතින් ගෙනල්ලා විසාකාව එහෙම පූජා කරන්නේ නැති. ඉන් එහාට ගියාට පස්සේ ඈ වේළුවනාරාමයේදී එක හම්බ වෙනවා ඇති ඈ රජවරු නමුත් එහාට ගියාට පස්සේ හම්බ වෙනවා කියලා හිතන්න අමාරුයි. මොකද අපි පින්ඩපාතේ ගිහිල්ලා නාමුණත් එහෙම එහෙම දෙයක් තියෙනවා. බලන්න මේ සංඥාව මකන්න සංඥාවටම බෑ. හිත තේරුම් ගන්න හිතටම බෑ. ඒ නිසා විශේෂ සිතක් මෙතන ඕන. මම නොවි මම ගවේෂණය කරන්න ඕන. දෙන්නෙක් වෙන් වෙන්න ඕන. තමන් ඊටාම මෘදු බවට පත් වෙලා විවෘත භාවයට පත් වෙලා සත්‍යවාදී කෙනෙක් වෙලා පරේක්ෂණය කරන්න ඕන. ස්වභාවයෙන්ම මෙතෙන්ටපත් වෙන්නේ. මේ අපි දැනට මේ දුවගෙන යන මේ ගමන තියෙන්නේ අර අපි එක එක දේවල් වලට දුවගෙන යන්නේ පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් මේ ධර්මයටත් පැමිණියට පස්සේ අපි මොකද කරන්නේ? ඒකත් දුවගෙන යනවා. ධර්මයේ දුවගෙන යන්නේ. හැබැයි ධර්මයේ තුල තියෙන්නේ දුවගෙන යෑමක් නෙමෙයි ගලා යෑමක් තියෙන්නේ. ධර්මයේ තුල දුවගෙන යනවා කියලා කියන්නේ ධර්මයේ තුලත් අහන්නේ පුජ්‍යලයා. ධර්මයේ තුලත් ක්‍රියා කරවන්න හදන්නේ පුජ්‍යලයා ලවා. ධර්මයේ තුලත් අවබෝධ කරව ගන්න හදන්නේ පුජ්‍යලයා ලවා. දැන් ඔබකින් අහලා බලන්න ඔබ පුජ්‍යලයා ඉස්සරහට දාලා පුජ්‍යලයට තමයි කියන්නේ මේ මේ මේක තේරුම් ගන්න ඕන. පුජ්‍යලයට කියන ඔබ තුල ඉන්න පුජ්‍යලයට කියන මේ කරුණ තේරුම් අරගෙන මේ කරුණ ලියා ගන්න, මේ කරුණ මතක තියාගන්න. මේ මේක මේක තේරුම මොකද්ද? කාගෙන්ද අහන්නේ? පුජ්‍යලයෙන් අහන්නේ. හැමදාම පුජ්‍යලයලවා වැඩ ගන්න. ඒක තමයි කිව්වේ කම්ම බන්දු, කම්ම පරිසරණෝ, කම්ම දායාදෝ කිව්වේ. ඒකයි අර පුජ්‍යලය ක්‍රියාව. එයා තමයි පිළිසරණට ගන්න. එයා ලවා තමයි ක්‍රියාව කරව ගන්න හදන්නේ. එතකොට එයා කියලා දෙන්නේ. එයා කියනවා මට බෑ. මට තේරුම් ගන්න පුළුවන් ඔයා හැඩයක් කියන්නේ. එතකොට මං හැඩේ තේරුම් ගන්නවා. ඔයා වර්ණයක් කියන්න. මං වර්ණේ තේරුම් ගන්නම්. ඔයා රසයක් කියන්න. මං රසේ තේරුම් ගන්නවා. ශබ්දයක් දෙන්න, ගන්ධයක් දෙන්න, ස්පර්ශ වෙන දෙයක් දෙන්න මං තේරුම් ගන්නවා. මේ මට මේ මේ මේ මේ මේ සංඥා පද්ධතිය පමණයි මට හැසිරෙන්න පුළුවන්. මගේ ශක්ති ප්‍රමාණය මෙච්චරයි. දැන් රෝද හතරේ යන වාහනයකට ඉගිල්ලෙන්න කියලා කිව්වොත් එහෙම එයා කියනවා මට ඉගිල්ලෙන්න බෑ. මට රෝද හතරකින් වේගෙන් යන්න පුළුවන් එච්චරයි. ඉගිල්ලෙන්න වෙනම වාහන තියෙනවා. දැන් ඉගිල්ලෙන වාහනයක් ගන්නවා. ඉගිල්ලෙන වාහනයකට ගිහිල්ලා ඔය පොඩි ෆ්ලයිට් එකක් අරගෙන මේ මේ මේ ප්ලේන් එකක් අරන් එයාට කියනවා මේ ඔයා හන්දට ගිහිල්ලා ඉන්න. මොන බිස්සු කතා කරනවා. මට හන්දට යන්න බෑ. මට මේ ආඩි 10 ගානක් විතරයි උඩට යන්න පුළුවන්. ඊට එහා යන්න බෑ. එතකොට මේ ක්‍රියාකාරීත්වයේ තියෙන ශක්ති ස්වභාවය අපිට දැනුම් දෙනවා. ආඩ කරන්න පුළුවන් සීමාව මෙච්චරයි. එතකොට පුජ්‍යලත්වේ මනසටත් කරන්න පුළුවන් සීමාව මෙච්චරයි කියලා මතක් කරනවා. එතකොට ඒ විදිහට මොකද අපිට කරන්න සිද්ධ වෙන්නේ? එයාගෙන් යන්න පුළුවන් ගමන දුර ගිහිල්ලා එයාව අතහැරලා යන්න සිද්ධ වෙනවා. අන්න ඒක තමයි කිව්වේ මේ ධර්මයත් ඔරුවක් හැටියට පාවිච්චි කරන්න. එතන ඔබගේ සංඥා පද්ධතිය, ඔබ විචක්ෂණශීලී භාවයෙන් චින්තනය ඔබට භාවිතා කරන්න පුළුවන් එක්තරා සීමාවකට යනකම් විතරයි. ඊට පස්සේ එතනින් එහාට ඔබට උමනාවක් නැහැ. මේ ධර්මයත් උමනා ගඟෙන් එගොඩ වෙනකම් විතරයි. ගං ඉවුරට යනකම් විතරයි. ඉවුරෙන් එහාට යන්න තියෙන්නේ පාරුවෙන් නෙමෙයි. ඒ කියන්නේ වචන වලින් නෙමෙයි, ධර්මයෙන් නෙමෙයි. එතකොට ධර්මයට අතහැරලා එහෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ නැතුව මේක ධර්මයේ කියලා කියන්න තිබ්බනේ. ධර්මයට ගමන් කරන මාර්ගය මිසක් ආර්ය අෂ්ටාංගික ධර්මය නෙමේ. ඒක පාර එනතම් බෝට්ටුව ඈ උපකාරක වස්තුව. ඒක මාර්ගය මිසක් ධර්මය නෙමේ. ධර්මයේ තියෙන්නේ කොහෙද? මාර්ගයේ කෙලවර. මාර්ගයේ අවසාන වෙන්නේ කොතනද? එතනින් එහාට තමයි ධර්මයේ තියෙන්නේ. මාර්ගයේ අවසානයේ කොතනද? එතනින් එහාට තමයි ධර්මයේ තියෙන්නේ. තේරුණානේ? එහෙනම් මාර්ගය ධමයක් කියලා හිතන්න එපා. දැන් නුවර පාර නුවර නෙමෙයිනේ. හැබැයි නුවර පාර කියලා එකට කියනවා. හැබැයි නුවර නෙමෙයි. දැන් මේ කිරිබත් ගොඩ හරින්න අතර උනා නුවර පාරනේ. ඒකට කියන්නේ නුවර පාර. එයා කෙනෙක් කියදන්න බලා එහෙනම් නුවර ළඟ වෙන්නේ නැති. ඈ නුවර ළඟ නෙමෙයි. ඈ නුවර පාර. නේ? ඒක හේතුව. මේක නිර්වාණ මාර්ගය. හොඳයි, ඒ අනුසාරයෙන් ධර්මය ගොඩනගා ගන්න, දියුණු කර ගන්න හැම දිනාටම වාසනාව භාග්‍ය ධෛර්යය ලැබේවා. හැම දිනාටම පරම සත්‍ය වූ දුර්ලභ වූ සත්‍ය අවබෝධ කර ගන්න පුළුවන් තරම් තමන්ගේ හිතවතුන්ට ඥාතීන්ට මේ ධර්මය බෙදා දෙන්න, ඒ වගේම එන්න පැමිණෙන්න කියන ආරාධනය කරන්න. ඔබ ඔය කේක් ගිරි උස්සන් යනවට වැඩිය, කට්ටියට දෑගි භෝග හැටියට ඇඳුම් පළඳුම් දෙනවට වැඩිය ලොකු දෙයක් දුන්නා වෙනවා මේ ධර්ම පද ටික බෙදලා දෙන එක. ඒ නිසා අන්තර්ජාලය තුල වුණත් ඒ YouTube එකේ අහන්න පුළුවන්. ඒ ශ්‍රී ලංකා බුදුබණ කියලා සර්ච් කරලා ඉතින් ඒ විදියට අනිත් අයට බෙදා දෙන්න, ඊමේල් එකක් කරහා යවන්න පුළුවන් නේද? ඔය Facebook කරහා එකිනෙකාට බෙදලා දෙන්න පුළුවන්. ඒකත් ඔබ චේතනාව, ඔබ අනිත් කෙනාට ධර්මයේ බෙදා දීමේ බලයක් හැටියට පවත්වලා ඔබට ශක්තියක් ඇති වෙනවා. දැන් අපිටත් නිකන් ලෝභයක් හටගත්තා, ධර්ම ලෝභයක්. අපි මේ හරි ධර්මයක් කන වෙන කෙනෙක්ව පරාද කරන්න පුළුවන්, ඕනම කෙනෙක්ව මේව දනගස්වන්න පුළුවන්, දහමක් දන්නෝ කියලා මේ ආඩම්බර සිතක් ඒ දවස්වල ධර්ම අවබෝධය වෙන්න කලින් ඇති වෙනකොට මම කල්පනා කළා නෑ, එහෙම වෙන්න හොඳ නෑ. ළිඳක අලුත් වතුර උනන්නේ තියෙන වතුර දුන්නහම, නැත්නම් ඒක පල් වෙනවා. ඒ නිසා ඔබේ තුලින් ජනිත වෙන ප්‍රමාණයේ ධර්මය ඔබ දෙන්න, බෙදා හදා දෙන්න. ලිඳේ වතුර මට්ටම අඩු වෙන්නේ නැහැ. ඒ ප්‍රමාණයට උනනවා. ඒ නිසා අනිත් අය ධර්මය බෙදා දීම කියලා කියන්නේ ඔබ තුල අලුත් වීමක් සිද්ධ වෙන කාරණයක් බවට පත් වෙන දන්න පමණින් කියන්න. හැබැයි කියලා කියන්න මේ මන් දන්න පමණ කියලා. ඒක ඇත්ත වෙන්නම බෑ, දන්න පමණ. ඒකයි ස්වභාවය. දැනගත් පමණ, හිතන පමණ. ඒ වගේම අහන්න සලස්සන කෙනෙක් තේරෙනවායි කියයි, කෙනෙක් ප්‍රතික්ෂේප කරයි, කෙනෙක් අනුමත කරයි, අනුමත කළා පසුව ප්‍රතික්ෂේප කරයි, කෙනෙක් ප්‍රතික්ෂේප කරයි පසුව ඔහු අනුමත කරයි. ඒ කෙසේ වෙතත් අපි යහපත් සිතින් නම් ඒ දේ කරන්නේ, අපිට ඒ කුසලය ලැබෙනවා. ඒ වගේම ඒ ඇත්තන්ට ජීවිතේ පිහිට පිළිසරණ පිණිස පවතිනවායි කියලා හිතෙන දවසක ආයි ප්‍රයෝජනයට ගනීවි. හරියට අර ප්‍රථමාධාර පෙට්ටියක බෙහෙත් දාලා තිබ්බහම තුවාල වුණහම ගන්නවනේ. ඒ වගේ කෙනෙකුට දහම් මගක් කියලා දුන්නහම එයා එදා ඒක ප්‍රයෝජනෙට නොගත්තත් කවදක හරි එයාටත් ප්‍රශ්න ඇති වෙච්ච දවසක ධර්මය හොයාගෙන යන්න ඒක ඖෂධයක් වේ. ඒ නිසා හොඳම ඥාති සංග්‍රහය, හොඳම මව්පිය සංග්‍රහය, හොඳම මිත්‍ර සංග්‍රහය තමයි ධර්ම දායාදයයි. ඒ නිසා ධර්ම දායාදයේ සීළු දායාදයන් වලට වඩා වටිනෝ ඒ දායාදය ලබා දෙන්න, ඒක තමයි වඩා වැදගත් දේ. ඔබත් මේක අවබෝධ කරගන්න එක දිගට මහන්සි වෙන්න. ඒක දිගට මහන්සි වෙන්න කියලා කියන්නේ පිරිසුදු වෙන මනස දිගින් දිගට දිගින් දිගට